بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام ميم صاد كتاب أنزل إليك فلا يكن في صدرك حرج منه لتنذر به وذكرى للمؤمنين اتبعوا ما أنزل إليكم من ربكم ولا تتبعوا من دونه أولياء قليلا ما تذكرون وكم من قرية أهلكناها فجاءها بأسنا بياتا أو هم قائلون ألف لام ميم صاد මෙය නුඹ වෙත පහළ කෙරුණු ග්‍රන්ථයකි. ඒ නිසා මුහම්මද් ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනිව්. නුඹට එමගින් අවිශ්වාසිකයින්ට අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයින්ට අනුශාසනා කිරීමටත් හැකිවනු පිණිස එය පහළ කෙරිනි. ජනයිනි, නුඹලාගේ පරමාධිපති විසින් නුඹලා වෙත පහළ කර තිබෙන දෑ එනම් මෙම දහම අනුගමනය කරව. ඔහු හැර වෙනත් ආරක්ෂකයින් නොපිලිපදෙව්. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි. කොපමණ ගම්මානයක් අපි විනාශ කළෙමුද? රාත්‍රියේ හෝ නැතහොත් දහවල් කාලේ ඔවුන් නිින්දෙහි සිටියදී හෝ ඔවුන්ට අපගේ දඩුවම් පහළ විය. فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُمْ بَأْسُنَا إِلَّا أَن قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ فَلَنَقُصَّنَّ عَلَيْهِمْ بِعِلْمٍ وَمَا كُنَّا غَائِبِينَ وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ وَلَقَدْ مَكَّنَّاكُمْ فِي الْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ قَلِيلًا مَا تَشْكُرُونَ අපගේ දඩුවම් ඔවුන්ට පහළ වූ කලෙහි ඇත්තෙන්ම අපි අපටම අපරාධ කරගත්ෝ වෙමුයි ඔවුහු කියනවා මිස ඔවුන්ගේ අයදීම වෙන කිසිවක් නොවේ. මේ අනුව ඔවුන් වෙත රසුල්වරයන් පහල කරනු ලැබූ අයගෙන් අපි විනිශ්චය දිනේදී විමසන්නෙමු. තවද යවන ලද රසුල්වරයින්ගෙන්ද සැබවින්ම අපි විමසන්නෙමු. එවිට ඥානයෙන් යුතුව ඔවුන්ට අපි ඒවා සැබවින්ම විස්තර කර දෙන්නෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉවත් වී නොසිටියෙමු. තවද එදින කිරුම සත්‍ය කිරුම වේ. මේ අනුව කවරෙකුගේ තරාදිය බර වැඩිවන්නේද? ඔවුහු ජයග්‍රාහකයෝය. තවද කවරෙකුගේ තරාදිය සැහැල්ලුවේද? අපගේ අනපනත්වලට පටහැනි වූ නිසා ඔවුහුමය තමාට අලාභය කරගත්ෝ. සැබවින්ම අපි නුඹලාට මහ පොළොවේ අධිකාරි බලය පවරා දුන්නෙමු. තවද එහි නුඹලාට ජීවනෝපායන් සැලසුවෙමු. එනමුත් නුඹලා ගුණගරුක වන්නේ ඉතා සුළු වශයෙන්නි. وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُنْ مِنَ السَّاجِدِينَ قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ قَالَ أَنَا خَيْرٌ منه خلقتني من نار وخلقته من طين قال فاهبط منها فما يكون لك أن تتكبر فيها فاخرج إنك من الصاغرين قال أنظرني إلى يوم يبعثون قال إنك من المنظرين قال فبما أغويتني لأقعدن لهم صراطك المستقيم ثم لآتينهم من بين أيديهم ومن خلفهم وعن أيمانهم ومن خلفهم وعن أيمانهم وعن شمائلهم ولا تجد أكثرهم شاكرين قال اخرج منها مذءوما مدحورا لمن تبعك منهم لأملأن جهنم منكم أجمعين සැබවින්ම අපි නුඹලා මැවීමු. පසුව නුඹලා හැඩගැස්සුවෙමු. ඉන්පසුව මලක් වරුන් වෙත ආදම්ට සුජූද් එනම් නමස්කාර කරවුයයි අපි පැවසුවෙමු. එවිට ඉබ්ලිස් හැර ඔහු සුජූද් කළහ. ඔහු එනම් ඉබ්ලිස් සුජූද් කරන්නන්ගෙන් කෙනෙකු නොවිය. මා නුඹට අණ කළ අවස්ථාවේ සුජූද් එනම් නමස්කාර කිරීමෙන් නුඹ වැළකූයේ කුමක්දැයි ඔහු එනම් අල්ලාහ් පැවසුවේය. මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා ගින්නෙන් මැවිය. තවද නුඹ ඔහුව කිරිමැටියෙන් මැවියයි ඔහු එනම් ඉබ්ලිස් පැවසුවේය. එසේනම් නුඹ මෙතනින් පහලට බසිව්. මෙහි නුඹට උඩඟු වීමට අයිතියක් නැත. පිටවී යව්. සැබවින්ම නුඹ අපකීර්තියට පත් වූවන්ගෙන් කෙනෙකුයයි ඔහු එනම් අල්ලාහ් පැවසුවේය. ඔවුන් සියලු දෙනාම මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය තෙක් මා පමා කරන්නේයි ඔහු එනම් ඉබ්ලිස් කීවේය. සැබවින්ම නුඹ පමා කරනු ලැබුවන්ගෙන් කෙනෙකුයයි අල්ලාහ් පැවසුවේය. නුඹ මා නොමගිය වූ නිසා නුඹගේ ඍජු මාර්ගයෙන් ඔවුනට බාධාවක්ව මම සිටින්නෙමි ඔහු ඉබ්ලිස් කීවේය. ඉන්පසු ඔවුන්ගේ ඉදිරියෙන්ද ඔවුන්ගේ පිටුපසින්ද ඔවුන්ගේ දකුණු පසින්ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙන්නෙමි. එවිට ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගුණගරුක වන බව නුඹ නොදකිනු ඇත. පිළිකුලට පත් වූ කෙනෙකු හා නින්දාවට පත් වූ කෙනෙකු ලෙස නුඹ මෙයින් පිටවී යව්. ඔවුන්ගෙන් යමෙකු නුඹ අනුගමනය කරන්නේද නුඹලා සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි ඔහු එනම් අල්ලාහ් පැවසීය. ويا آدم اسكن أنت وزوجك الجنة فكلا من حيث شئتما ولا تقربا هذه الشجرة فتكونا من الظالمين فوسوس لهما الشيطان ليبدي لهما ما غوري عنهما من سوآتهما وقال ما نهاكما ربكما عن هذه الشجرة إلا أن تكونا ملكين أو تكونا من الخالدين وقاسمهما إني لكما لمن الناصحين آدم نوب سہا نوبගේ බිරිඳද ස්වර්ගයේහි වාසය කරව. ස්වර්ගයේ පළතුරු වලින් නුඹ දෙදෙනාට සිතනායුරින් නුඹ දෙදෙනා අනුභව කරව. නමුත් නුඹ දෙදෙනා මෙම ගසට ලං නොවව්. එසේ වුවහොත් නුඹලා දෙදෙනා වැරදිකරුවන්ගෙන් වන්නේ යයි අල්ලාහ් පැවසුවේය. ඔවුන් දෙදෙනාගෙන් එකිනෙකාට සැඟවී තිබුණු ඔවුන් දෙදෙනාගේ විලිබිය සහිත අංගපසඟ ඔවුන් දෙදෙනා වෙත හෙළිදරව්වන පිණිස ෂයිතන් ඔවුන් දෙදෙනාව පොළඹවීය. නුඹලා දෙදෙනා මලක්වරුන් එනම් සුරදූතයින් දෙදෙනෙකු වීමෙන් හෝ නුඹලා දෙදෙනා සදා අමරණීයයන්ගෙන් වීමෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා මෙම ගසින් නොවැළක් වූයේයයි ඔහු එනම් ෂයිතන් කීවේය. සැබවින්ම මම නුඹලා දෙදෙනාගේ හිතවතුන්ගෙන් කෙනෙක් යයි ඔවුන් දෙදෙනාට ඔහු එනම් ෂයිතන් දිවුරුම් කළේය. فدلاهما بغرور فلما ذاق الشجرة بدت لهما سوآتهما وطفقا يخصفان عليهما من ورق الجنة وناداهما ربهما ألم أنهكما عن تلكما الشجرة وأقل لكما وَأَقُلْ لَكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ قَالَا رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ قال اهبطوا بعضكم لبعض عدو ولكم في الأرض مستقر ومتاع إلى حين قال فيها تحيون وفيها تموتون ومنها تخرجون اوه مسي اون دي دينا راوطاگنا كمين كمين تم ابي متيا پردي هدگا ساگتتيا. මේ අනුව ඔවුන් දෙදෙනා එම ගසෙහි පළතුරු රස බැලූ විට ඔවුන් දෙදෙනාගේ විලිබිය ඔවුන් දෙදෙනාට හෙළිවිය. ඔවුන් දෙදෙනා ස්වර්ග උයනේ ඇති කොළවලින් ඔවුන් දෙදෙනා මත ආවරණය කිරීමට පටන් ගත්හ. එවිට ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා කැඳවා, මම නුඹලා දෙදෙනා මෙම ගසින් වැළක් වූයේ නැද්ද? තවද සැබවින්ම ෂයිතන් නුඹලා දෙදෙනාටම ප්‍රකට සතුරෙකු බව මා නුඹලා දෙදෙනාටම කීවේ නැද්දයි අල්ලාහ් පැවසුවේය. අපගේ පරමාධිපති යානනි, අපි අපටම අපරාධය සිදු කරගත්තෙමු. නුඹ අපට සමා කර අපට දයාලු නොවුවහොත් සැබවින්ම අපි අලාභයට පත් වූවන්ගෙන් වෙමුයි ඔවුන් දෙදෙනා කීවෝය. නුඹලා මෙම උයනින් බැස යව්. නුඹලාගෙන් ඇතමෙකු ඇතමෙකුට සතුරුය. නුඹලාට පොළොවෙහි වාසස්ථානයේද යම් කාල සීමාවකට දිවි පැවැත්මද ඇතැයි ඔහු එනම් අල්ලාහ් කීවේය. නුඹලා එහිම ජීවත් වන්නේහුය. එහිම නුඹලා මිය යන්නේහුය. එහි සිටම නුඹලා බැහැර කරනු ලබන්නේහුයයි ඔහු එනම් අල්ලාහ් කීවේය. යා බනී ආදම කද් අන් أنزلنا عليكم لباسا يواري سوآتكم وريشا ولباس التقوى ذلك خير ذلك من آيات الله لعلهم يذكرون يا بني آدم لا يفتننكم الشيطان كما أخرج أبويكم من الجنة ينزع عنهما لباسهما ليريهما سوآتهما إنه يراكم هو وقبيله من حيث لا ترونهم إنا جعلنا الشياطين أولياء للذين لا يؤمنون ආදම්ගේ දරුවනි, නුඹලාගේ විලිය වසා ගැනීමට සහ සිරුර ආරක්ෂා කර ගැනීමට හා අලංකාරයට වස්ත්‍රය අපි නුඹලාට පහල කළෙමු. තවද තක්වා නම් බියබැතිමත්කම නැමැති වස්ත්‍රය ඒ සඳහා හොඳය. ඔවුන් මෙනෙහි කරනු පිණිස මේ සියල්ල අල්ලාහගේ සංඥාවන්ගෙන්ය. ආදම්ගේ දරුවනි, ඔවුන් දෙදෙනාගේ විලිය ඔවුන් දෙදෙනාට පෙන්වනු පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍රය ඔවුන් දෙදෙනාගෙන් ඉවත් කර ස්වර්ග උයනින් නුඹලාගේ දෙමාපියන් දෙදෙනා බැහැර කළාක් මෙන් ෂයිතන් විසින් නුඹලා නොමග යැවීමට ඉඩ නොදෙව්. සැබවින්ම ඔහුද ඔහුගේ පිරිසද නුඹලා ඔවුන් නොදකින අයුරින් නුඹලාව දකින්නෝය. ඇත්තෙන්ම අපි විශ්වාස නොකරන අයට ෂයිතනුන් සැබවින්ම යහළුවන් බවට පත් කළෙමු. وإذا فعلوا فاحشة قالوا وجدنا عليها آباءنا قالوا وجدنا عليها آباءنا والله أمرنا بها قل إن الله لا يأمر بالفحشاء أتقولون على الله ما لا تعلمون قل أمر ربي بالقسط وأقيموا وجوهكم عند كل مسجد وادعوه مخلصين له الدين كما بدأكم تعودون فريقا هدى وفريقا حق عليهم الضلالة إنهم اتخذوا الشياطين أولياء من دون الله ويحسبون أنهم مهتدون أوه نندنية පහත් ක්‍රියාවක් කර ඒන් වලක්වනු ලැබුවහොත් අපගේ දෙමාපියන්ද ඒ මත අපි දුටුවෙමු. තවද අල්ලාහ් ඒ ගැන අපට අනකලෙයයි කියනෝය. සැබවින්ම නින්දනීය ක්‍රියාවන් කරන ලෙස අල්ලාහ් අන නොකරන්නේය. නුඹලා නොදන්නාද අල්ලාහ් ගැන කියන්නේ හුදයි නබි මුහම්මද් නුඹ අසව් මාගේ පරමාධිපති යුක්තිය ඉටු කරන ලෙස අනකර ඇත. තවද නැමදුම් කරන සියලු තැනකම නුඹලා නුඹලාගේ මුහුණු ඔහු වෙතම යොමු කරන ලෙසත් තවද ඔහුට පමණක් අවංක වී ඔහුගෙන්ම කන්න ලව් කරන ලෙසත් මාගේ පරමාධිපති අනකර ඇත. දැනට නුඹලා මවා ඇති ආකාරයෙන්ම නුඹලා නැවතත් පැමිණෙන්නේහුයයි නබි මුහම්මද් පවසව. ඔහු එනම් අල්ලාහ් පිරිසකට යාමඟ පෙන් වූයේය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි අයහපත් මාර්ගයේ ස්ථිර විය. මෙය ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ් හැර ෂයිතනුන් ආරක්ෂකයින් ලෙස ගත් නිසාත් සැබවින්ම තමන් යහමඟ ලත් අයයි ඔවුන් සිතාගෙන සිටි නිසාය. යා බනි ආදම ඛුදු සීනතකුම් ඉන්ද කුල්ලි මස්ජිදින් වකුලු වෂ්රබු වලා තුස්රිෆු إنه لا يحب المسرفين قل من حرم زينة الله التي أخرج لعباده والطيبات من الرزق قل هي للذين آمنوا في الحياة الدنيا خالصة يوم القيامة كذلك نفصل الآيات لقوم يعلمون قل إنما حرم ربي الفواحش ما ظهر منها وما بطن والإثم والبغي بغير الحق وأن تشركوا بالله مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَن تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ ආදම්ගේ දරුවනි, සියලුම නැමදුම් වේලාවන්හිදී නුඹලාගේ අලංකාරය රඳවා ගනිව්. තවද නුඹලා අනුභව කරව, පානය කරව. නමුත් සීමාව ඉක්මවා නොයව්. සැබවින්ම ඔහු එනම් අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරන්නේය. තමාගේ ගැත්තන් වෙනුවෙන් අල්ලාහ් හෙළි කළ අලංකාරය එනම් ඇඟලුම්ද, අනුමෙතියලත් පිවිතුරු ආහාරද භුක්ති විඳීමට තහනම් කළේ කවුරුදැයි නබි මුහම්මද් විමසව්. මෙලොව ජීවිතයේදී මේ සියලු දේ ප්‍රථමයෙන් ඊමාන් එනම් විශ්වාස කළ අයට කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවන දිනේදී ඔවුනට පමණක් යයි නබි මුහම්මද් පවසව. නැනවත් පිරිසට මෙසේ අපගේ ආයාත් එනම් සංඥාවන් පැහැදිලි කරන්නෙමු. මාගේ පරමාධිපති තහනම් කළේ ප්‍රසිද්ධ හෝ රහස්‍ය නින්දිත ක්‍රියාවන්ද, සියලුම පාපකාරී ක්‍රියාවන්ද, න්‍යායෙන් තොර වූ අක්‍රමිකතාවන්ද, අල්ලාහ්ගේ අනුමැතිය පහළ නොවූ දෑ අල්ලාහ්ට සමානයන් ලෙස තැබීමද, අල්ලාහ් ගැන නුඹලා නොදන්නා දේ කීමද යයි නබි මුහම්මද් පවසව. وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي يقصون عليكم آياتي فمن اتقى وأصلح فلا خوف عليهم ولا هم يحزنون والذين كذبوا بآياتنا واستكبروا عنها أولئك أصحاب النار هم فيها خالدون سام جن سماجي كتما නියමිත කාල සීමාවක් ඇත. ඔවුන්ගේ කාල සීමාව පැමිණියහොත් ඔවුන්ට එක් මොහොතකින්වත් පමා වීමට හෝ ඉක්මන් වීමට නොහැකිය. ආදම්ගේ දරුවනි, මාගේ වදන් නුඹලාට කියාපාන රසූල් වරුන් නුඹලා වෙත පැමිණෙන කලෙහි කවරෙකු අල්ලාහට බිය වෙතිමත් වන්නේද? තවද තම චර්යාව යහපත් ආකාරයකින් සකස් කරගන්නේද? ඔවුන්ට බියකුදු නැත. තවද ඔව්හු ලතවෙන්නෝද නොවෙති. අපගේ වදන් බොරුයයි කියමින් උඩඟුයි එයින් වැළකුණා වූ අය ඔවුහු ගින්නෙහි සහකාරයෝය. ඔවුහු එහි සදාකාලිකවම වෙසිති. فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ أُولَئِكَ يَنَالُهُمْ نَصِيبُهُمْ مِنَ الْكِتَابِ حتى إذا جاءتهم رسلنا يتوفونهم قالوا أين ما كنتم تدعون من دون الله قالوا ضلوا عنا وشهدوا على أنفسهم أنهم كانوا كافرين قال ادخلوا في أمم قد خلت من قبلكم من الجن والإنس في النار كلما دخلت أمة لعنت أختها حتى إذا اداركوا فيها جميعا قالت أخراهم لأولاهم ربنا هؤلاء أضلونا فآتهم عذابا ضعفا من النار قال لكل ضعف ولكن لا تعلمون وقالت أولاهم لأخراهم فما كان لكم علينا من فضل فذوقوا العذاب بما كنتم تكسبون الله ගැන බොරුගෙතු අයට හෝ ඔහුගේ වදන් බොරුයයි කී අයට වඩා දරුණු අපරාධකරු කවරෙක්ද? එවන්නන්ට තමන්ට හිමි තමන්ගේ කොටස ලැබෙන්නේය. ඔවුන්ගේ ආත්මයන් අත්පත් කර ගැනීමට අපගේ දූතයින් ඔවුන් වෙත පැමිණෙන කලෙහි නුඹලා කන්නලාව් කළ අල්ලාහ් නොවන දේ කොහෙදැයි ඔව්හු එනම් මලක්වරු අසති. එවිට ඔවුන් අප අතහැර දමා ගොසිනැයි ඔව්හු කියන්නෝය. තවද සැබවින්ම තමන් ප්‍රතික්ෂේප කළවුන්ව සිටි බවට ඔවුන්ම තමන්ට විරුද්ධව සාක්ෂි දරන්නේය. නුඹලාට පෙර නිරයට ගිය ජින්වරුන් හා මිනිසුන්ගෙන් සමූහයක් අතරට නුඹලා පිවිසෙතැයි ඔහු එනම් අල්ලාහ් කියන්නේය. සමූහයක් නිරයට පිවිසෙන සෑම මොහොතකම එම සමූහයට පෙර ගිය අයට ශාප කරති. එහි ඔවුන් සියලු දෙනාම එක් රැස්වන විට ඔවුන්ගෙන් පෙර පැවතියන් ගැන ඔවුන්ගේ පසු පැවතියන් අපගේ පරමාධිපතියානනි, මොවුහු අපව නොමග කළෝය, එබැවින් ඔවුනට ගින්නෙන් දෙගුණයක් දඩුවම් දෙන්නැයි ඔවුහු පවසන්නෝය. සියල්ලන්ටම දෙගුණයක්ය. නමුත් නුඹලා එය නොදන්නෙහුයැයි ඔහු එනම් අල්ලාහ් කියන්නේය. තවද ඔවුන්ගෙන් පෙර පැවතියෝ පසු පැවතියන් අමතා අපට වඩා නුඹලාට කිසිම උත්තරීතර කමක් නැත. එම නිසා නුඹලා සපයාගත් දෙයින් දඩුවම් විඳින්නැයි කියන්නෝය. إن الذين كذبوا بآياتنا واستكبروا عنها لا تفتح لهم أبواب السماء ولا يدخلون الجنة حتى يلج الجمل في سم الخياط وكذلك نجزي المجرمين لهم من جهنم مهاد ومن فوقهم غواش وكذلك نجزي الظالمين والذين آمنوا وعملوا الصالحات لا نكلف نفسا إلا وسعها أولئك أصحاب الجنة هم فيها خالدون ونزعنا ما في صدورهم من غل تجري من تحتهم الأنهار وقالوا الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله لقد جاءت رسل ربنا بالحق وَنُودُوا أَن تِلْكُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ අපගේ වදන් බොරියයි කියමින් උඩඟු කමින් ඒවායින් වැළකුණු අයට ආහස් හි දොරවල් විවෘත කරනු නොලැබේ. තවද ඔටුවෙකු ඉන්දි මලෙහි ඇතුළු වන තෙක් ඔවුහු ස්වර්ගයන්හි ඇතුළු නොවන්නේය. වැරදි කරන්නන්ට අපි මෙසේ පළ විපාක දෙන්නෙමු. ඔවුනට නිරයෙන් යහනාවද, ඔවුනට ඉහලින් ආවරණය දැත. තවද මෙසේ වරදකරුවන්ට අප පළ විපාක දෙන්නේ. නමුත් විශ්වාස කර යහකම් කළ අයට කිසිම කෙනෙකුට ඔහුගේ ප්‍රමාණයට මිස අපි නොපටවන්නෙමු. ඒ අය ස්වර්ගයේ සහකාරයෝය. ඔවුහු එහි සදාකාලිකව වෙසිටි. තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ට චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ මැදුර එනම් මාලිගාව යටින් ගංගාවෝ ගලා බසිති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහට සියලු ප්‍රශංසා හිමි වේවා. අල්ලාහ් අපට මඟ පෙන් වූයේ නැතිනම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි. සැබවින්ම අපගේ පරමාධිපතිගේ රසූල් වරුන් සත්‍යය රැගෙන පැමිණියෝයයි ඔවුහු පවසති. එවිට මෙම ස්වර්ගය නුඹලා මහ පොළොවේහිදී කළ දෑ නිසා නුඹලා සතු කරන ලද්දේ යයි ඔවුහු අඬගසනු ලබන්නාහුය. ونادى أصحاب الجنة أصحاب النار أن قد وجدنا ما وعدنا ربنا حقا فهل وجدتم ما وعد ربكم حقا قالوا نعم فأذن مؤذن بينهم اللعنة الله على الظالمين الذين يصدون عن سبيل الله ويبغونها عوجا وهم بالآخرة كافرون وبينهما حجاب وعلى الأعراف رجال يعرفون كلا بسيماهم ونادوا أصحاب الجنة أن سلام عليكم لم يدخلوها وهم يطمعون وإذا صرفت أبصارهم تلقاء أصحاب النار قالوا ربنا لا تجعلنا مع القوم الظالمين අපගේ පරමාධිපති අපට පොරොන්දු වූ දේ සත්‍යයයි අපි දැකගත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට පොරොන්දු වූ දේ සත්‍යයයි නුඹලා දැකගත්තේහිදී ස්වර්ගයේ සහකාරයෝ නිරේ සහකාරයන්ට අඬගසා පවසති. එවිට ඔවුහු "ඔව්" යයි පවසති. එවිට අල්ලාහ්ගේ ශාපය වැරදිකරුවන් කෙරෙහියයි ඔවුන් අතර සිටි නිවේදකයෙක් නිවේදනය කරයි. එම වැරදිකරුවන් නම් අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වළක්වන්නා උද එහි ඇද සොයන්නා උද පරලොව ප්‍රතික්ෂේප කරන්නා උද අයවේ. මෙම කණ්ඩායම් දෙක අතර බාධකයක් පවතී. තවද උච්චස්ථානයේ ඇතැම් මිනිසුන් සිටිති. ඔවුහු ඔවුන්ගේ ලක්ෂණයෙන් එකිනෙකා හඳුනා ගනිති. ඔවුහු ස්වර්ගවාසීන් කැඳවා නුඹලාට ශාන්තිය වේවායි පවසති. නමුත් ඔවුහු උච්චස්ථානයේ සිටින්නන් එයට ඇතුළු වන්නට අපේක්ෂා කළද ඔවුහු එයට එතෙක් ඇතුළු නොවන්නෝය. ඔවුන්ගේ නෙත් නිරය වාසීන් වෙත යොමු වන විට ඔවුහු අපගේ පරමාධිපති යනනි අපව වැරදි කළ පිරිස සමග එක් නොකරන්නයි පවසති. ونادى أصحاب الأعراف رجالا يعرفونهم بسيماهم قالوا ما أغنى عنكم جمعكم وما كنتم تستكبرون أهؤلاء الذين أقسمتم لا ينالهم الله برحمة ادخلوا الجنة لا خوف عليكم ولا أنتم تحزنون ونادى أصحاب النار أصحاب الجنة أن أفيضوا علينا من الماء أو مما رزقكم الله قالوا إن الله حرمهما على الكافرين එවිට උච්චස්ථානයේ සිටින අය එනම් නිරයේ සිටින්නන් අතර ඔවුන්ගේ ලක්ෂණ අනුව ඔවුන් දැන හඳුනාගත් මිනිසුන් හට අඬගසා නුඹලාගේ කණ්ඩායම හෝ නුඹලාගේ උනගු වීමට හේතු වූ වස්තුව හා ධනයද නුඹලාව නිරයේ වේදනාවෙන් ආරක්ෂා නොකලියයි පවසති. එමෙන්ම අල්ලාහ් සිය ආශිර්වාද වලින් කිසිම කොටසක් මේ අයට ලබා නොදෙතයි නුඹලා තිවුරා කියා සිටියේ ස්වර්ග වාසීන් වන මේ අය ගැන නේදයි ඔවුහු පවසති. ඒ අයට නුඹලා ස්වර්ගයට පිවිසෙව්. නුඹලාට බියවීමට අවශ්‍ය නැත. තවද නුඹලා ශෝක වීමටද අවශ්‍ය නැතයි කියනු ලැබේ. නිරයේ වැසියන් ස්වර්ගයේ වැසියන් අමතා ජලයෙන් හෝ අල්ලා නුඹලාට දුන් දෙයින් හෝ අපමත වත් කරන්නේයි විලාපනකදී. එවිට ස්වර්ගවාසීන් සැබවින්ම අල්ලා ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි ඒ දෙක තහනම් කළේයයි පවසන්නෝය. الذين اتخذوا دينهم لهوا ولعبا وغرتهم الحياة الدنيا فاليوم ننساهم كما نسوا لقاء يومهم هذا وما كانوا بآياتنا يجحدون ولقد جئناهم بكتاب فصلناه على علم هدى ورحمة لقوم يؤمنون هل ينظرون إلا تأويله يوم يأتي تأويله يقول الذين نسوه من قبل قد جاءت رسل ربنا بالحق فهل لنا من شُفَعَاءَ فَيَشْفَعُوا لَنَا أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ قَدْ خَسِرُوا أَنفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ أو كَمَرِكْ دَنَامْ තමන්ගේ දහම විනෝදය හා කෙලිසෙල්ලම් බවට පත් කරගත්තාවුද ලෞකික ජීවිතය ඔවුන්ව මංමුලා කළා වූද අය වේ. ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළාක් මෙන්ම මෙදින හමුවීම අමතක කළාක් මෙන්ම අපිද අද දින ඔවුන්ව අමතක කළෙමු යැයි අල්ලාහ් පවසයි. තවද සැබවින්ම අප ඔවුන් වෙත දේව ග්‍රන්ථයක් ගෙන ආවෙමු. එය දැනුම පදනම් කරගත් අපගේ විස්තරය ලෙසද විශ්වාස කරන ජනයාට යහමගක් ලෙසද දයාලු භාවයක් ලෙසද පවතී. ඔවුහු මෙම ග්‍රන්ථයෙන් අනතුරු ඇඟවුණු පළවිපාක හැර වෙනත් දෙයක් අපේක්ෂා කරන්නෙහිද? එම පළවිපාක පැමිණෙන දවස මීට පෙර එය අගෞරවයෙන් අමතක කළ අය සැබවින්ම අපේ පරමාධිපතිගේ රසූල්වරු සත්‍ය රැගෙන පැමිණියහ. අපට අප වෙනුවෙන් මැදිහත් වී කන්නලාව කරන අය සිටීද? නැතිනම් අප කලින් කරමින් සිටි ක්‍රියාවන් නොවන වෙනත් ක්‍රියාවන් කිරීමට ලොවට අපි ආපසු යවනු ලැබුවෙමුදැයි කියන්නෝය. සැබවින්ම ඔවුහු තමන්ටම පාඩුව සිදු කරගත්ෝය. ඔවුන් බොරු ගොතමින් කියූ දෑ ඔවුන්ගෙන් බැහැර විය. إن ربكم الله الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش يغشي الليل النهار يطلبه حثيثا والشمس والقمر والنجوم مسخرات بأمره ألا له الخلق والأمر تبارك الله رب العالمين ادعوا ربكم تضرعا وخفيا إنه لا يحب المعتدين ولا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا وطمعا إن رحمة الله قريب من المحسنين දින හයකින් අහස් හා පොළව නිර්මාණය කළ පසුව අර්ෂ් එනම් රාජාසනියෙහි අසුන්ගත් අල්ලාහ්මය සැබවින්ම නුඹලාගේ පරමාධිපති වන්නේ. ඔහු රාත්‍රිය මගින් දහවල ආවරණය කරවන්නේය. එය එනම් රාත්‍රිය අනික එනම් දහවල පසුපසයයි. තවද සූර්යාවද චන්ද්‍රයාවද තාරකාද ඔහුගේ අනසක පවතින ආකාරයෙන් නිර්මාණය කළේය. නිර්මාණය කිරීමද අනද ඔහු සතුය. සකල ලෝකයේම පරමාධිපති වූ අල්ලාහ් ආශිර්වාදයෙන් පරිපූර්ණය. නුඹලාගේ පරමාධිපතිගෙන් වැගෑපත්වද නිහඬවද අයද සිටියෝ. සැබවින්ම ඔහු සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය. එය එනම් මහ පොළව නියම ක්‍රමයකට පිළියෙල කළ පසු මහ පොළොවෙහි අවුල් වියවුල් ඇති නොකරව. තවද බියබැතිමත් භාවයෙන්ද අභිලාෂයෙන්ද ඔහු අයද සිටියු. සැබවින්ම අල්ලාහ්ගේ දයාලු භාවය යහකම් කරන්නවුනට සමීපය. وهو الذي يرسل الرياح بشرا بين يدي رحمته حتى إذا أقلت سحابا ثقالا سقناه لبلد ميت فأنزلنا به الماء فأخرجنا به من كل الثمرات كذلك نخرج الموتى لعلكم تذكرون والبلد الطيب يخرج نباته بإذن ربه والذي خبث لا يخرج إلا نكدا كذلك نصرف الآيات لقوم يشكرون තවද ඔහුගේ දයාලු බව පෙරටුව ශුභාරංචිය ගෙන එන්නක්සේ සුළං හමවන්නේ ඔහුමය. එය එනම් සුළඟ ඝන වලාකුළු ඉසුළු කලෙහි මලානික වූ ගමකට අපි එය පාකර හැර එයින් වර්ෂාව පහළ කර එමගින් සියලු පළතුරු හටගන්වන්නෙමු. එසේම මලවුන් අපි නැගිටුවන්නෙමු නුඹලා මෙනෙහි කරනු පිණිස. සරු බිමෙහි එහි පරමාධිපතිගේ අවසරයෙන් පළ හටගනි. නමුත් නිසරු බිම නිසරු පළ මිස හට නොගන්නේය. ගුණගරුක වීමට සිතන පිරිසට මෙසේ අපි නැවත නැවතත් සංඥාවන් පැහැදිලි කරන්නෙමු. لقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره إني أخاف عليكم عذاب يوم عظيم قال الملأ من قومه إنا لنراك في ضلال සැබවින්ම අපි නූහව ඔහුගේ ජනයා වෙත යැවීමු. එවිට මාගේ ජනෙයිනි, අල්ලාහට ඉබාදත් කරව. කීකරුවව්, නුඹලාට ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත. නුඹලා කෙරෙහි බිහිසුණු දිනයේ දඩුවම් ගැන මම බියවන්නෙමි. ඔහු පැවසුවේය, එයට පැහැදිලිවම නුඹ ප්‍රකට දුර්මාර්ගයෙහි අපි දකින්නෙමුයි ඔහුගේ ජනයාගෙන් ප්‍රදානය හෝ කීවෝය. قال يا قوم ليس بي ضلالة ولكني رسول من رب العالمين أبلغكم رسالات ربي وأنصح لكم وأعلم من الله ما لا تعلمون أوعجبتم أن جاءكم ذكر من ربكم على رجل منكم لينذركم ولتتقوا ولعلكم ترحمون فكذبوه فأنجيناه والذين معه في الفلك وأغرقنا الذين كذبوا بآياتنا إنهم كانوا قوما عمين. එයට ඔහු, මාගේ ජනෙයිනි, මා තුල දුර්මාර්ගයක් නොමෙත. එනමුත් ඇත්තෙන්ම මා විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූ රසූලවරයෙකු යයි කීවේය. මම මාගේ පරමාධිපතිගේ දූත මෙහෙවරය නුඹලාට ගෙනහැර දක්වමි. තවද මම නුඹලාට යහපත අපේක්ෂා කරන්නෙමි. නුඹලා නොදන්නා දේවල් අල්ලාහ්ගෙන් මම දැනගන්නෙමි කිය. නුඹලාට අවවාද කිරීම පිණිසද, නුඹලා පාපයෙන් ආරක්ෂාවනු පිණිසද, නුඹලාට දයාලුභාවය ලැබෙනු පිණිසද, නුඹලාගේ පරමාධිපතිගෙන් වූ උපදෙස් නුඹලා අතුරින් මිනිසෙකු වෙතින් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමයට පත් වන්නේහුදැයි නූහ් ඇසීය. නමුත් ඔව්හු, ඔහු එනම් නූහ්ව බොරුයැයි කීහ. එහෙයින් අපි ඔහු සහ ඔහු සමග නැවෙහි සිටි පිරිස ගලවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරුයැයි කී අය අපි ගිල් වූයෙමු. සැබවින්ම ඔව්හු අන්ධ ජනතාවක් වූහ. وإلى عاد أخاهم هودا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون قال الملأ الذين كفروا من قومه إنا لنراك في سفاهة وإنا لنظنك من الكاذبين قال يا قوم ليس بي سفاهة ولكني رسول من رب العالمين أبلغكم رسالات ربي وأنا لكم ناصح أمين تود آت سما جيوت أبي أونجي سهير أو හුද් යෙවෙමු. ඔහු ඔවුන් අමතා, මාගේ ජනෙයිනි, නුඹලා අල්ලාහට කීකරුවව්. ඔහු හැර නුඹලාට වෙනත් දෙවිදෙකු නැත. නුඹලා වැරදි මාර්ගවලින් ඉවත් වන්නේ නැද්දැයි පැවසුවේය. ඔහුගේ ජනයින්ගෙන් ප්‍රතික්ෂේප කළ ප්‍රධානී හෝ, සැබවින්ම අපි නුඹව මෝඩකමේ සිටින බව දකින්නෙමු. තවද නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකුයයි අපි සිතන්නෙමුයි පැවසූහ. එවිට මාගේ ජනෙයිනි, මා තුල මෝඩකමක් නැත. එනමුත් මා විශ්වයේ පරමාධිපතිගෙන් වූ රසූල්වරයෙකු වන්නෙමි. ඔහු පැවසුවේය, මම මාගේ පරමාධිපතිගේ දූත මෙහෙවරය නුඹලාට ගෙනහැර දක්වමි. තවද මම නුඹලාට විශ්වාසවන්ත වූ යහපත අපේක්ෂා කරන්නෙක් වෙමි. أَوَعَجِبْتُمْ أَن جَاءَكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَى رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِن بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً فَاذْكُرُوا آلَاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ قَالُوا أَجِئْتَنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنْتَ مِنَ الصَّادِقِينَ نُبَلَاتْ أَوْوَادَ كِرِيمَ پِنِسَ නුඹලාගේ පරමාධිපතිගෙන් වූ උපදෙස් නුඹලා අතුරින් මිනිසෙකු වෙතින් නුඹලාට පහළවීම ගැන නුඹලා පුදුමවන්නාහුද? නූහ්ගේ ජනතාවට පසු ඔහු නුඹලා නියෝජිතයන් බවට පත්කර ජීවීන් අතුරින් ශක්තිමත් බවට නුඹලා වර්ධනය කර ඇති බවද මෙනෙහි කරව. එනිසා නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරව. එමගින් නුඹලා ජයග්‍රාහකයන් විය හැකිය. නුඹ අප වෙත පැමිණ සිටින්නේ අප අල්ලාහ් පමණක් නැමදිය යුතුයි. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටිදී අතහැර දැමිය යුතුයි යනුවෙන් අනකිරීම පිණිසද? නුඹ සත්‍යවාදී නම් නුඹ අපට අවවාද කළ දේ අප වෙත රැගෙන එන්නේයි ඔවුහු කීවෝය. قَالَ قَدْ وَقَعَ عَلَيْكُمْ مِنْ رَبِّكُمْ رِجْسٌ وَغَضَبٌ أَتُجَادِلُونَنِي فِي أَسْمَاءٍ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا نَزَّلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَمَا كَانُوا مُؤْمِنِينَ සැබවින්ම නුඹලාගේ පරමාධිපතිගේ දඩුවම්ද උදහස්ද නුඹලා මත පැමිණ ඇත. නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද තබාගත් නාමයන් ගැන නුඹලා මා සමග තර්ක කරන්නෙහුද? ඒ ගැන කිසිඳු බලයක් අල්ලාහ් නුඹලාට පහළ කරන මැත. එබැවින් නුඹලා දඩුවම එනතුරු බලා සිටියු. සැබවින්ම මමද නුඹලා සමග බලා සිටින්නන් අතර කෙනෙක් වෙමි ඔහු පැවසීය. එවිට අපි අපගේ දයාලුභාවයෙන් ඔහුවද එනම් හූද්වද ඔහු සමග සිටි අයවද මිදෙවෙමු. අපගේ වදන් බොරුයයි කී අයවද විශ්වාසවන්තයින් නොවූ අයවද අපි සහ මුලින්ම විනාශ කළෙමු. وَإِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تتخذون من سهولها قصورا وتنحتون الجبال بيوتا فاذكروا آلاء الله ولا تعثوا في الأرض مفسدين සමුත් ජන සමාජයේ වෙත ඔවුන්ගේ සොහොයුරු සාලිහ් එවෙමු මාගේ ජනෙනි අල්ලාහට ඉබාදත් කරව එනම් කීකරුවව නුඹලාට ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත සැබවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලාට පැහැදිලි සාක්ෂියක් පැමිණ ඇත මෙය අල්ලාහගේ ඔටු දෙනයි ඇය නුඹලාට සංඥාවකි එබැවින් අල්ලාහගේ පොළොවේහි අනුභව කිරීමට ඇයට ඉදහරියු කිසිම නපුරු අරමුණකින් ඇයව ස්පර්ශ නොකරව එසේ කළහොත් වේදනීය දඩුවම නුඹලාව වෙලාගනු ඇතැයි ඔහු පැවසුවේය තවද ආ ජන සමාජයෙන් පසු මහ පොළොවේ අල්ලාහ් අනුප්‍රාප්තිකයින් බවට නුඹලා එනම් සමුත් පත්කර නුඹලාට මහ පොළොවේහි විසින්නට බලය දුන් ඔහු එනම් අල්ලාහ් සිහිපත් කරව එබැවින් එහි තනිතලාවෙහි නුඹලා මන්දිර තනා ගන්නෝය. තවද නුඹලා කඳුහාරා ගෙවල් තනා ගන්නෝය. එම නිසා අල්ලාහ්ගේ ආශිර්වාදය ගෙනහැර දක්වන වරප්‍රසාදයන් සිහිපත් කරව. තවද අනර්ථකාරීන් ලෙස මහ පොළවේ දූෂිත ක්‍රියාවන් පතුරවමින් විසිර නොයව. قال الملأ الذين استكبروا من قومه للذين استضعفوا لمن آمن منهم أتعلمون أن صالحا مرسل من ربه قالوا إنا بما أرسل به مؤمنون قال الذين استكبروا إنا بالذي آمنتم به كافرون فعقروا الناقة وعتوا عن أمر ربهم وقالوا يا صالح ائتنا بما تعدنا إن كنت من المرسلين فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين فتولى عنهم وقال يا قوم لقد أبلغتكم رسالة ربي ونصحت لكم ولكن لا تحبون الناصحين ඔහු එනම් සාලිහ්ගේ සමාජයේ උඩඟුවෙන් පිරුණු ප්‍රධානී පීඩිත ජනයා අතර සිටි විශ්වාස කළ උන්ට සැබවින්ම සාලිහ් ඔහුගේ පරමාධිපති විසින් එවන ලද්දෙකු බව දන්නේ හිදැයි පැවසුවෝය ඔහු එනම් සාලිහ් සමග එවන ලද දේ කෙරෙහි සත්‍ය වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමුයි ඔහු එනම් එම පීඩිත ජනයා පැවසූහ නුඹලා විශ්වාස කළේ දේ සැබවින්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමුයි උඩඟු වූ අය කීවෝය පසුව ඔහු ඔටු දෙන මරා දෙමුහ තවද ඔවුන්ගේ පරමාධිපතිගේ අන අහංකාර ලෙස පැහැර හැරියහ තවද ස්වාලිහ් නුඹ සැබවින්ම රසූල් වරුන්ගෙන් කෙනෙකු නම් නුඹ අපට අවවාද කළ දේ එනම් දඩුවම ගෙන එන්නයි පැවසුවෝය අනතුරුව ඉතා භයානක භූමිකම්පාව ඔවුන්ව ග්‍රහණය කරගත්තේය එම නිසා ඔවුහු ඔවුන්ගේ නිවෙස්වලට ඇද වැටි මිය කියහ මාගේ ජනයිනි මම මාගේ පරමාධිපතිගේ පණිවිඩය නුඹලාට සැලකලෙමි තවද නුඹලාගේ යහපත සඳහා මම මට හැකි උපරිම අන්දමින් නුඹලාට අනුශාසනා කළෙමි නමුත් නුඹලා අනුශාසනා කරන හිතවත් අය ප්‍රිය නොකරනෝ යයි කියමින් ඔහු එනම් සාලිහ් ඔවුන්ගෙන් ඉවත් වී ගියේය වලූතන් ඉස් ඛාල ලිකෞමිහි අතතුනල් ෆාහිෂත මා සබකකුම් බිහා මින් අහදින් මිනල් ආලමීන් إنكم لتأتون الرجال شهوة من دون النساء بل أنتم قوم مسرفون وما كان جواب قومه إلا أن قالوا أخرجوهم من قريتكم إنهم أناس يتطهرون فأنجيناه وأهله إلا امرأته كانت من الغابرين وأمطرنا عليهم مطرا فانظر كيف كان عاقبة المجرمين لوط رسول وريك لسا أب يوين نبلاعت پر لوك ويسيانگين كسي ويكو نوكلا او نيندي تكريا نبلاع کرانه دي اوه تم جنياگين اسيه සැබවින්ම නුඹලා ස්ත්‍රීන් අතහැර නුඹලාගේ කාමාශාව සංසිඳුවා ගැනීමට පුරුෂයින් වෙත පැමිණෙන්නෝය නුඹලා සීමාව ඉක්මවා යන ජනතාවකි නුඹලාගේ නගරයෙන් නුඹලා ඔවුන් බැහැර කරව මන්ද ඔවුන් තමන් පිරිසිදු බව ව්‍යාජව අඟවන්නෝයයි ඔවුන් කියනු මිස ඔහුගේ ජනතාවගේ වෙනත් පිළිතුරක් නොතිබින ඔහුගේ භාර්යාව හැර ඔහුද ඔහුගේ පිරිවරද අපි මිදුවෙමු. ඇය නගරේ පමා වූවන්ගෙන් කෙනෙක් වූවාය. තවද අල්ලාහගේ දඩුවමට ලක් වූ ඔවුන් වෙත අපි වර්ෂාවක් වැස්සෙවෙමු. වැරදිකාරයින්ගේ අවසානය කෙසේ වීදැයි නුඹ මෙනෙහි කරව. වඉලා මදියන අඛාහුම් ශුඅයිබා قال يا قوم اعبدوا الله ما لكم من إله غيره قد جاءتكم بينة من ربكم فأوفوا الكيل والميزان ولا تبخسوا الناس أشياءهم ولا تفسدوا في الأرض بعد إصلاحها ذلكم خير لكم إن كنتم مؤمنين තවද මදියන් වැසියන් වෙත ඔවුන්ගේ සොහොයුරු ශුඅයිබ්වද අපි යැවෙමු මාගේ ජනෙයිනි අල්ලාහට කීකරුවව් නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නැත නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙතට නිර්මල මඟ පෙන්වීමක් පැමිණ ඇත. මේ නිසා නුඹලා මිනුමද කිරුමද පූර්ණ කරව. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වංචා නොකරව. මිහිතලය සංස්කරණය කළායින් පසු එහි අවුල් වියවුල් නොපතුරුවව්. නුඹලා විශ්වාසවන්තයින් නම් මේ නුඹලාට යහපත් වේවියයි ශුඅයිබ් පැවසුවේය. ولا تقعدوا بكل صراط توعدون وتصدون عن سبيل الله من آمن به وتبغونها عوجا واذكروا إذ كنتم قليلا فكثركم وانظروا كيف كان عاقبة المفسدين وإن كان طائفة منكم آمنوا بالذي أرسلت به وطائفة لم يؤمنوا فاصبروا حتى يحكم الله بيننا وهو خير الحاكمين ජනෙනි බිය ගැන්වීම පිණිසද ඔහු විශ්වාස කළ අය අල්ලාහගේ මාර්ගයෙන් බාධා කිරීම පිණිසද එය එනම් ඍජු මාර්ගය ඇද කිරීමේ අදහසින්ද ජීවිතයේ සෑම මාවතකම සැඟවී නොසිටියු නුඹලා සංඛ්‍යාවෙන් ටික දෙනෙකුව සිටි කාලයෙහි ඔහු එනම් අල්ලාහ නුඹලා වැඩි කළ බව සිහිපත් කරව. තවද දූෂණය පතුරවන්නන්ගේ අවසානය කෙසේ වීදැයි මෙනෙහි කරව. මා මගින් එවන ලද දේ ගැන විශ්වාස කරන පිරිසක්ද විශ්වාස නොකරන පිරිසක්ද නුඹලා අතර සිටිනම් අප අතර අල්ලා විනිශ්චය දෙන තෙක් නුඹලා ඉවසා සිටියෝ. ඔහු එනම් අල්ලා විනිශ්චය දෙන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨය. قال الملأ الذين استكبروا من قومه لنخرجنك يا شعيب والذين آمنوا معك من قريتنا أو لتعودن في ملتنا قال أولو كنا كارهين قد افترينا على الله كذبا إن عدنا في ملتكم بعد إذ نجانا الله منها وما يكون لنا أن نعود فيها إلا أن يشاء الله ربنا وسع ربنا كل شيء علما على الله توكلنا ربنا افتح بيننا وبين قومنا بالحق وأنت خير الفاتحين ඔහුගේ ජනතාවගෙන් උඩඟු වූ ප්‍රධානීහු ශුවේබ් අමතා, ශුවේබ් නුඹද නුඹ සමග විශ්වාස කළවුන්ද අපි අපේ නගරයෙන් ස්ථිර ලෙසම පිටමං කරන්නෙමු, නැතිනම් නුඹලා අපේ දහමට නැවත පැමිණිය යුතුයයි කීවෝය. එයට අපි එය පිළිකුල් කරන නමුත් දැයි ඔහු එනම් ශුවේබ් ඇසීය. අපව අල්ලා එයින් ගලවාගෙන තිබියදී අපි නුඹලාගේ දහමට නැවත පැමිණියහොත් අපි අල්ලාහ් කෙරෙහි බොරු ගිතුවෝ වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අභිමත වූවා නම් මිස අපි එහි නැවත පැමිණීමට හේතුවක් නැත. අපගේ පරමාධිපති සියලු දේ දැනුමින් සර්වව්‍යාප්තකය. අල්ලාහ් වෙතම අපි සියල්ල බාර කළෙමු. අපගේ පරමාධිපතියානනි, අප හා අපගේ ජනතාව අතර නිවැරදි විනිශ්චය ලබා දෙනු මැනව නුඹ විනිසුරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයයි ශුවේබ් කීවේය. وقال الملأ الذين كفروا من قومه لئن اتبعتم شعيبا إنكم إذا لخاسرون فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين الذين كذبوا شعيبا كأن لم يغنوا فيها الذين كذبوا شعيبا كانوا هم الخاسرين فتولى عنهم وقال يا قوم لقد أبلغتكم رسالات ربي ونصحت لكم فكيف آسى على قوم كافرين. ඔහුගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප කළා වූ ප්‍රධානීහු, නුඹලා ශ්වේබ් අනුගමනය කළහොත් එවිට සැබවින්ම නුඹලා අන්ත විනාශයට පත්වනවා ඇතැයි කීහ. අනතුරුව ඉතා භයානක භූමිකම්පාව ඔවුනට ඇතිවිය. එම නිසා ඔවුහු ඔවුන්ගේ නිවෙස්වලම ඇදවැටී මිය ගියහ. ශ්වේබ් බොරු යයි කී ඇත්තෝ ඔවුහු එහි මීට පෙර වාසය නොකලාක් මෙන් සහමුලින්ම විනාශ වූහ. ශුවේබ් බොරු යයි කී අය වූ ඔවුහුමය අලාභයට පත් වූවෝ. එවිට මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගේ පණිවිඩය නුඹලාට සැලකලෙමි. තවද නුඹලාගේ යහපත සඳහා මම මට හැකි උපරිම අන්දමින් නුඹලාට අනුශාසනා කළෙමි. එහෙයින් ප්‍රතික්ෂේප කළ ජනතාවක් ගැන මම කෙසේ පසුතැවිලි වන්නෙන්දැයි ඔහු එනම් ශුවේබ් ඔවුන්ගෙන් වෙන් වී ගියේය. وما أرسلنا في قرية من نبي إلا أخذنا أهلها بالبأساء والضراء لعلهم يضرعون ثم ثم بدلنا مكان السيئة الحسنة حتى عفوا وقالوا قد مس آباءنا الضراء والسراء فأخذناهم بغتة وهم لا يشعرون කිසියම් ජනාවාසයක් වෙත නබිවරයෙකු අපි එවන විට එහි ඇත්තන් බැගෑපත් වනු පිණිස ඔවුන් උවදුරින් හා දිලින්දු කමින් හසු කරමින් මිස එම නබිවරයා නොඑව්වෙමු. පසුව අපගේ පියවරුන්ටද සැබවින්ම විපත හා උවදුර වැදුණේ යයි ඔවුන් කියනතුරු නපුර වෙනුවට යහපත මාරු කළෙමු. ඉන්පසු අහම්බෙන් ඔවුන්ට නොවැටහෙනසේ අපි ඔවුන්ව හසු කළෙමු. وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ أفأمن أهل القرى أن يأتيهم بأسنا بياتا وهم نائمون أوأمن أهل القرى أن يأتيهم بأسنا ضحى وهم يلعبون أفأمنوا مكر الله فلا يأمن مكر الله إلا القوم الخاسرون ජනවාසවල වාසය කළ ජනයා විශ්වාස කර බියපැතිමත් ඌයේ නම් ඔවුන්ට අහසේ හා පොළවේ භාග්‍යයන් සැබවින්ම අප විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුහු සත්‍ය පිළි නොගෙන බොරුයයි කීහ. එබැවින් ඔවුන් සපයාගත් දය හේතු කොටගෙන අපි ඔවුන් දැඩි ග්‍රහණයට හසු කළෙමු. එම නගර වාසීන් වන ඔවුන් රාත්‍රියේ තද නින්දේ පසුවන කලෙහි අපගේ දඩුවම් ඔවුන්ට පහළ වෙයිදෝ යන බියෙන් මිදුනෝද? එසේ නැතිනම් ඔවුන් දිවා කාලයේ විනෝදයේ යෙදී සිටියදී ඔවුන්ට අපගේ දඩුවම් පහළ වෙයිදෝ යන බියෙන් එම නගර වාසීහු මිදුනෝද? ඔව්හු අල්ලාහගේ රහස් සැලැස්ම පිළිබඳ බියෙන් මිදුනෝද? එසේනම් අලාභ වූවන් හැර වෙන ජනතාවක් අල්ලාහගේ රහස් සැලැස්ම පිළිබඳ බියෙන් මිදෙන්නේ නැත. මේ බව ඔවුන් දැනගත යුතුයි. أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ الْأَرْضَ مِنْ بَعْدِ أَهْلِهَا أَنْ لَوْ نَشَاءُ أَصَبْنَاهُمْ بِذُنُوبِهِمْ وَنَطْبَعُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ تِلْكَ الْقُرَى نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَائِهَا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا مِنْ قَبْلُ كَذَلِكَ يَطْبَعُ اللَّهُ عَلَى قُلُوبِ الْكَافِرِينَ وَمَا وَجَدْنَا لِأَكْثَرِهِمْ مِنْ عَهْدٍ وَإِنْ وَجَدْنَا أَكْثَرَهُمْ لَفَاسِقِينَ ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُوا بِهَا فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ අප සිතුවානම් ඔවුන්ගේ පව් හේතුවෙන් අප විසින් ඔවුන්ට දඩුවම් දිය හැකිය යන වග මුලින් විසූ ජනතාවගෙන් පසුව මහ පොළවේ උරුමය ලැබූ ජනතාවට නොපැහැදිලිද? තවද ඔවුන් මූලික දේවල් ගැන නොතැකීම නිසා ඔවුන්ගේ හදවත්වලට අපි මුද්‍රා තැබුවෙමු. එබැවින් ඔවුන් කිසිවකට සවන් නොදෙති. එම ගම්මානයන්වල ජීවත් වූ අයගේ කථාන්තර අපි නුඹට කියමු. ඔවුන්ගේ රසූල්වරු පැහැදිලි සංඥා සහිතව ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුහු කලින් බොරු යැයි කී දේ නැවත විශ්වාස කිරීමට සූදානම් නොවූහ. මෙලෙසමය ප්‍රතික්ෂේපකයින්ගේ හදවත්වලට අල්ලාහ් මුද්‍රා තබන්නේ. තවද ඔවුන් අතරින් බොහෝ දෙනෙකු කිසිම වැදගත් කිවිසුමකට ගරු කරන බව අපි නොදුටුවෙමු. ඔවුන්ගෙන් වැඩි දෙනෙක්ම උල්ලංඝනය කරන්නන් බව අපි දුටුවෙමු. ඉන් අනතුරුව ඔවුන්ගෙන් පසුව, එනම් ඉහත සඳහන් මේ ප්‍රජාවන්ගෙන් පසුව, අපේ සංඥා සමග ෆිරාවුන් සහ ඔහුගේ ජාතියේ ප්‍රධානීන් වෙත මුසා යැවෙමු. නමුත් ඔවුහුද ඒවා එනම් අපේ සංඥාවන් නොසලකා හැරියහ. සැහැසිකම් වලට නියලුණු අයගේ අවසානය කුමක් වූයේදැයි සිතා බලව. وقال موسى يا فرعون إني رسول من رب العالمين حقيق على أن لا أقول على الله إلا الحق قد جئتكم ببينة من ربكم فأرسل معي بني إسرائيل قال إن كنت جئت بآية فأت بها إن كنت من الصادقين فألقى عصاه فإذا هي ثعبان مبين ونزع يده فإذا هي بيضاء للناظرين තවද ඕ ෆිරාවුන්, සැබවින්ම මම රබ්බුල් ආලමීන් එනම් විශ්වයේ පරමාධිපතිගේ රසූලවරයෙකුයි මූසා පැවසුවේය. අල්ලාහ් පිළිබඳව සත්‍යම හැර වෙන කිසිවක් ප්‍රකාශ නොකිරීමට මම ඉතා සුදුසෙක් වෙමි. සැබවින්ම මම නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සංඥාවන් නුඹලා වෙතට ගෙන ඇවිත් සිටිමි. එනිසා ඊශ්‍රායෙල්ගේ දරුවන් මා සමග යවව්. නුඹ සංඥාවක් ගෙනවිත් තිබේ නම්, නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු නම්, එය ගෙන හැර දක්වනුයි ඔහු එනම් ෆිරාවුන් කීවේය. එවිට ඔහු එනම් මූසා තම සැරේටිය බිම දැමිය. එවිට සැනකින් එය පැහැදිලි සර්පයෙක් බවට පත්විය. ඉන් පසුව සිය අත එළියට ගත්තේය. එවිට එය සැනකින් බලන්නන්ට බැබලෙන්නට විය. قال الملأ من قوم فرعون إن هذا لساحر عليم يريد أن يخرجكم من أرضكم فماذا تأمرون قالوا أرجه وأخاه وأرسل في المدائن حاشرين يأتوك بكل ساحر عليم وجاء السحرة فرعون قالوا إن لنا لأجرا قالوا إن لنا لأجرا إن كنا نحن الغالبين قال نعم وإنكم لمن المقربين قالوا يا موسى إما أن تلقي وإما أن نكون نحن الملقين قال ألقوا فلما ألقوا سحروا أعين الناس واسترهبوهم وجاءوا بسحر عظيم وأوحينا إلى موسى أن ألق عصاك فإذا هي تلقف ما يأفكون فوقع الحق وبطل ما كانوا يعملون فغلبوا هنالك وانقلبوا صاغرين وألقي السحرة ساجدين قالوا آمنا برب العالمين رب موسى وهارون මෙයදුටු ෆිරවුන්ගේ ජනයාගෙන් ප්‍රධානී වූ සැබවින්ම මොහු ඉතා උගත් දක්ෂ හෝනියම්කාරයෙක් යයි කීවෝය. නුඹලා නුඹලාගේ භූමියෙන් බැහැර කරන්නට ඔහු අදහස් කරන්නේය. ඒට නුඹලා කුමක් පවසන්නේද? ඉන්පසුව සියලු දෙනාම ඔහු සහ ඔහුගේ සහෝදරයා ටික කලක් ප්‍රමාද කර දක්ෂ හෝනියම්කාරයින් එකතු කර ගැනීමට නගරයට කැඳවන්නන් යවන්නේයයි කීහ. ඔවුන් නුඹ වෙත උගත් දක්ෂ හෝනියම්කරුවන් සියල්ල කැඳවාගෙන පැමිණීම සඳහා මේ අනුව හෝනියම්කරුවෝ ෆිරවුන් වෙත පැමිණ අපි දිනුවේ නම් අපට නිසකෑන්ම තෑගි ලැබෙනවාදැයි ඇසූහ. එයට ඔහු එනම් ෆිරවුන් ඔව් තවද සැබවින්ම නුඹලා මැති සබයේ මට ඉතා ලං වූවන්ගෙන් වන්නෝයයි කිය. මූසා නුඹ මුලින් විසිකරන්නේද නැතිනම් අප මුලින් විසිකරන්නන් විය යුතුදැයි ඔහු පැවසූහ. එවිට ඔහු එනම් මූසා නුඹලා විසිකරනුයි කිවේය. එවිට ඔවුහු එනම් හූනියම්කරුවෝ විසිකල කල්හි මිනිසුන්ගේ ඇස් මෝහනය කර ඔවුන් බියගන්වා මහා හූනියමක් ගෙනහැර පෑහ. එවිට නුඹ නුඹගේ සැරැහැටිය විසිකරනුයි අපි මූසාව පෙළඹවීමු. ඔහු එය විසිකල වහාම එය ඔවුන්ගේ ව්‍යාජ හූනියම් ගිලදැමුවේය. එවිට සත්‍යය තහවුරු විය. තවද ඔවුන් කළ දේ පහවී ගියේය. එවිට ඔවුහු එනම් ෆිරවුන් හා ඔහුගේ ජනයා එහිදී තරංගයෙන් පරාජය කරනු ලැබුවෝය. තවද ඔවුහු නින්දනීය තත්වයට පත් වූහ. තවද හූනියම්කරුවෝ ඔවුන්ගේ සිතෙහි ඇති වූ හැඟීමක් නිසා සුජූද් එනම් සිරස බිම තබා නමස්කාර කරන්නෝ ලෙස ඌහ. විශ්වාධිපති වූ අල්ලාහ ගැන අපි විශ්වාස කළෙමුයි ඔවුහු කීහ. මූසාගේද හාරුන්ගේද පරමාධිපති ගැන අපි විශ්වාස කළෙමුයි තවදුරටත් ඔවුහු කීහ. قال فرعون آمنتم به قبل أن آذن لكم إن هذا لمكر مكرتموه في المدينة لتخرجوا منها أهلها فسوف تعلمون لأقطعن أيديكم وأرجلكم من خلاف ثم لأصلبنكم أجمعين قالوا إنا إلى ربنا منقلبون وما تنقم منا إلا أن آمنا بآيات ربنا لما جاءتنا ربنا أفرغ علينا صبرا وتوفنا مسلمين ما نبلاට අවසර දෙන්නට පෙර නුඹලා ඔහු ගැන විශ්වාස කළෙහිද? සැබවින්ම නීත්‍යානුකූල අයිතිකරුවන්ගේ බලයෙන් ඔවුන් එයින් බැහැර කරන්නට නගරයේ නුඹලා කළ කුමන්ත්‍රණයකින් මේ. ඒ කුමන්ත්‍රණයේ විපාක ඉක්මනින්ම නුඹලා දැනගන්නෙහු යයි ෆිරවුන් කීවේය. මම නුඹලාගේ අත් හා නුඹලාගේ පය ඒකාන්තරව කපා වෙන් කරන්නෙමි. පසුව නුඹලා සියල්ලම කුරුසියේ එල්ලන්නෙමි ෆිරවුන් කීවේය. ඒට සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙත නැවත යන්නෙමුයි ඔවුහු කීහ. අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණි විට අප එය විශ්වාස කිරීම මිස නුඹ වෙන කිසි දෙයකට අපගෙන් පලි නොගන්නෙහිය. අපගේ පරමාධිපති ආනනි අප වෙත ඉවසීම වර්ධනය කරනු මැනව අපව මුස්ලිම් වරුන් එනම් නුඹට අවනත වූවන් මෙන් මරණයට පත් කරන්නැයි ඔවුහු ප්‍රාර්ථනා කළහ. وقال الملأ من قوم فرعون أتذر موسى وقومه ليفسدوا في الأرض ويذرك وآلهتك قال سنقتل أبناءهم ونستحيي نساءهم وإنا فوقهم قاهرون قال موسى لقومه استعينوا بالله واصبروا إن الأرض لله يورثها من يشاء من عباده والعاقبة للمتقين قالوا أوذينا من قبل أن تأتينا ومن بعد ما جئتنا قال عسى ربكم أن يهلك عدوكم ويستخلفكم في الأرض فينظر كيف تعملون لوي أسمجي بطرواهري متات نوبتات نوبجي ديوورونتات කීකරුවීම පැහැරහැරීමටත් මූසාට හා ඔහුගේ ජනයාට නිවැල්ලේ සිටීමටත් නුඹ ඉඩහරිනවාදැයි ෆිරාවුන්ගේ ජනතාවගේ ප්‍රධානී හෝ ඇසූහ. එවිට අපි ඔවුන්ගේ පුතුන් මරාදමා ඔවුන්ගේ ස්ත්‍රීන්ට පමණක් ජීවත්වීමට ඉඩහරිමු. තවද සැබවින්ම අප ඔවුන් මත ඉතා බලසම්පන්නයයි ඔහු එනම් ෆිරාවුන් කීවේය. නුඹලා අල්ලාහගෙන් පිහිටපතව් ඉවසිලිවන්තවව්. සැබවින්ම මහා පොළව අල්ලාහටම අයිතිය. ඔහුගේ ගැත්තන්ගෙන් ඔහුට අභිමත අයට එය උරුම කරයි. අවසාන ජයග්‍රහණය ඇත්තේ තමන්ගේ සෑම කටයුත්තකදීම අල්ලාහට බියබැතිමත් වන අයටයයි මූසා තම ජනයාට කීවේය. නුඹ අප වෙත පැමිණෙන්නට පෙරද නුඹ අප වෙත පැමිණි පසුවද අපි හිංසා පීඩා කරනු ලැබුවෙමුයි ඔවුහු කීහ. එවිට නුබලාගේ පරමාධිපති නුදුරු අනාගතයේදී නුබලාගේ සතුරන් විනාශ කර මහා පොළොවේහි නුබලා ඔහුගේ නියෝජිතයින් බවට පත් කර එමගින් නුබලා කෙසේ හැසිරෙන්නෝදැයි ඔහු එනම් අල්ලා පරීක්ෂා කර බලනු ඇතැයි ඔහු එනම් මූසා කීවේය. وَلَقَدْ أَخَذْنَا آلَ فِرْعَوْنَ بِالسِّنِينَ وَنَقْصٍ مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَذِهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَى وَمَن مَّعَهُ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِندَ اللَّهِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ وَقَالُوا مَهْمَا تَأْتِنَا بِهِ مِنْ آيَةٍ لِتَسْحَرَنَا بِهَا فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ ඔවුන් වටහා ගනු පිණිස දුර්භීක්ෂයෙන්ද අස්වැන්නෙන් අඩු කිරීමෙන්ද ෆිරාවුන්ගේ ජනතාව සැබවින්ම අපි හසු කරගත්තෙමු. ඔවුන් හට යහපතක් පැමිණි විට මෙය අපට අයත් යයි කියති. නමුත් ඔවුන් හට අයහපතක් සිදු වූ විට එය මූසාගේද ඔහු සමග සිටින අයගේද දුර්නිමිතිවලට ආරෝපණය කරන්නෝය. නමුත් ඔවුන්ගේ දුර්නිමිති අල්ලාහ්ගේ සන්නිධානයේය. එහෙත් ඔවුන්ගේ වැඩි දෙනෙක් ඒ බව නොදනිති. එමගින් අප වසඟ කිරීමට නුඹ කුමන සංඥා ඉදිරිපත් කළත් අපි නුඹ කෙරෙහි විශ්වාස කරන්නෝ නොවිමුයි ඔවුහු මූසාට කීහ. فأرسلنا عليهم الطوفان والجراد والقمل والضفادع والدم آيات مفصلات فاستكبروا وكانوا قوما مجرمين ولما وقع عليهم الرجز قالوا يا موسى ادع لنا ربك بما عهد عندك لئن كشفت عنا الرجز لنؤمنن لك ولنرسلن معك بني إسرائيل فلما كشفنا عنهم الرجز إلى أجل هم بالغوه إذا هم ينكثون فانتقمنا منهم فأغرقناهم في اليم بأنهم كذبوا بآياتنا وكانوا عنها غافلين إبابين أون مات مها جلغل مد پلغتيان د اكونان د گيمبان د رودلية د පැහැදිලි සංඥාවන් ලෙස අපි පහල කළෙමු. එනමුත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු වැරදි කරන ජනතාවෝ වූහ. ඔවුනට විපත සිදු වූ විට මූසා, නුඹේ පරමාධිපති නුඹට ලබා දුන් පොරොන්දු අනුව අපගේ විපත ඉවත් කරන මෙන් අප වෙනුවෙන් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි ප්‍රාර්ථනා කරව. නුඹ අපගේ විපත ඉවත් කළහොත් සැබවින්ම අපි නුඹ විශ්වාස කර නුඹ සමග ඊශ්‍රායෙල් දරුවන් සැබවින්ම එවන්නෙමුයි. ඔවුහු කීහ, ඔවුනට නියම කළ අවසාන කාල සීමාව වනතුරු ඔවුන්ගෙන් විපත අප ඉවත් කළ විට ඔවුහු තම ගිවිසුම කඩ කරන්නෝය. ඔවුන් අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කළ නිසාත්, ඔවුන් එය නොතැකූ නිසාත් ඔවුන්ගෙන් අපි පණිගත්තෙමු. ඔවුන් මුහුදෙහි ගිල්වීමු. وأورثنا القوم الذين كانوا يستضعفون مشارق الأرض ومغاربها التي باركنا فيها وتمت كلمة ربك الحسنى على بني إسرائيل بما صبروا ودمرنا ما كان يصنع فرعون وقومه وما كانوا يعرشون وجاوزنا ببني إسرائيل البحر فأتوا على قوم يعكفون على قوم يعكفون على أصنام لهم قالوا يا موسى اجعل لنا إلها كما لهم آلهة قال إنكم قوم تجهلون تود پیدا وٹ پت کرن لبو جنے آٹ اپا اہی سو باگے مات کل භූමියේ නැගෙනහිරද එහි බස්නාහිරද අපි හිමි කර දුනිමු. තවද ඔවුන් ඉවසූ හේයින් ඊශ්‍රායෙල් දරුවන් කෙරෙහි නුඹගේ පරමාධිපතිගේ ශ්‍රේෂ්ඨ පොරොන්දුව සම්පූර්ණ විය. ෆිරාවුන් සහ ඔහුගේ ජනතාව කළ දැයද, ඔවුන් නිර්මාණය කළ දැයද අපි විනාශ කළෙමු. තවද අපි ඊශ්‍රායෙල් දරුවන් මුහුදින් එගොඩ කළෙමු. එවිට ඔවුහු තම ගමන ආරම්භ කළහ. මහත් උනන්දුවෙන් තමන්ගේ පිළිම වැඳුමට කැප වී සිටින ජනකායක් වෙත ඔවුහු පැමිණියහ. ඕ මුසා, මේ ජනයාට සිටින දෙවිවරුන් මෙන් දෙවියෙකු අපටද සලසා දෙන්නැයි ඔවුහු එනම් ඊශ්‍රායෙල් දරුවෝ කීවෝය. ඒට ඇත්තෙන්ම නුඹලා අඥාන සමාජයක් යැයි ඔහු එනම් මුසා කීවේය. هم فيه وباطل ما كانوا يعملون قال أغير الله أبغيكم إلها وهو فضلكم على العالمين وإذ أنجيناكم من آل فرعون يسومونكم سوء العذاب يقتلون أبناءكم ويستحيون نساءكم وفي ذلكم بلاء من ربكم عظيم සැබවින්ම මේ අය අනුගමනය කරන මාර්ගය විනාශය ගෙන දෙන්නා. තවද ඔවුන් කරන දේ මුළුමනින්ම නිෂ්ඵලය. අල්ලාහ හැර අන් කවරෙකු දෙවියෙකු වශයෙන් මා නුඹලාට සෙවිය යුතුද? නුඹලා ලෝකයේ සියලු ජාතීන් අතුරින් උසස් මහා ජාතිය බවට පත්කලේ ඔහුමයයි ඔහු එනම් මූසා කීවේය. නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ස්ත්‍රීන්ට ජීවිත දානයේදී වද වේදනාදී නුඹලාට හිරිහැර කළ ෆිරාවුන්ගේ ජනතාවගෙන් අප නුඹලා ගලවාගත් බව නුඹලා සිහියට නගව්. මෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් ඉමහත් වූ පරීක්ෂණයක් තිබුණි. وواعدنا موسى 30 ليلة وأتممناها بعشر فتم ميقات ربه 40 ليلة وقال موسى لأخيه هارون اخلفني في قومي وأصلح ولا تتبع سبيل المفسدين ولما جاء موسى لميقاتنا وكلمه ربه قال رب أرني أنظر إليك قال لن تراني ولكن انظر إلى الجبل فإن استقر مكانه فسوف تراني فلما تجلى ربه للجبل جعله دكا وخر موسى صعقا فلما أفاق قال سبحانك تبت إليك وأنا أول المؤمنين موسى تاپی تسرائق نیم کر ایت تاوات دہائق اکلمو ابیوین اوہگے پرمادی پتی ویسین نرنے کل کالے ستلی سرائق سمپورنوی تاود موسى پیداتوی یامت پیر تم سوہیورا او حارون امتا මගෙන් පසුව මගේ ජනතාව අතර මාගේ නියෝජිතයෙකු ලෙස නුඹ සිට ඔවුන් අතර යහපත සිදු කරව. තවද අපරාධකරුවන්ගේ මාර්ගය නොපිළිපදි වූයයි කීවේය. අපගේ નિયමිත ස්ථානයට මූසා පැමිණ ඔහු සමග ඔහුගේ පරමාධිපති සම්භාෂණය කළ කලෙහි පරමාධිපති ආනනි, මා ඔබ දෙස බැලීමට මට ශක්තිය ලබා දෙනුයි. ඔහු එනම් මූසා පැවසුවේය. නුඹට කිසිවිටක මා බැලිය නොහැකිය. නමුත් කන්ද දෙස බලව්. එය නොසැලී එතනම තිබුණානම් එවිට නුඹ මා දකින්නේ යයි ඔහු එනම් අල්ලා පැවසුවේය. ඔහුගේ පරමාධිපති කන්දෙහි විද්‍යාමාන වූ කලෙහි එය සුණු විසුණු කළේය. තවද මූසා සිහිසුන්ව මුර්ජා වී ඇද වැටුණේය. ඔහුට පියවි සිහිය ලැබුණු කලෙහි නුඹ සුවිසුද්ධය. මම නුඹ වෙත සමාව අයද පසුතැවිලි වෙමි. තවද මම විශ්වාසකෙයින්ගෙන් පළමු යන්නා වෙමි. ඔහු එනම් මූසා පැවසුවේය. قال يا موسى إني اصطفيتك على الناس برسالاتي وبكلامي فخذ ما آتيتك وكن من الشاكرين وكتبنا له في الألواح من كل شيء موعظة وتفصيلا لكل شيء فخذها بقوة وأمر قومك يأخذوا بأحسنها سأريكم دار الفاسقين او موسى ما جي پاني ويدايا ديشنا كريمتات මා සමග සම්භාෂණයටත් සැබවින්ම මිනිසුන් අතරින් මම නුඹ තෝරා ගත්තෙමි. එනිසා මා නුඹට පිරිනමන දෑ බාරගනිව්. තවද ගුණගරුකයන්ගෙන් කෙනෙකු වනුයි ඔහු එනම් අල්ලා පැවසුවේය. තවද මූසාට ජීවිතයේ සෑම කොටසකටම අදාළ අවවාද අනුශාසනා සහ එක් එක් කොටසේ සියලුම අංශවලට අදාළ විස්තර අපි ලෞ නම් පලකයන්හි ලිවිමු. එය දැඩිව ග්‍රහණය කරගනිව්. තවද එය හොඳින් තේරුම්ගෙන ග්‍රහණය කරන ලෙස නුඹගේ ජනතාවට අනකරව. මම නුඹලාට පාපිෂ්ඨයින්ගේ නිවහන ඉක්මනින්ම පෙන්වන්නෙමි. අල්ලාහ් මූසාට පැවසීය. سأصرف عن آياتي الذين يتكبرون في الأرض بغير الحق وإن يروا كل آية لا يؤمنوا بها وإن يروا سبيل الرشد لا يتخذوه سبيلا وإن يروا سبيل الغي يتخذوه سبيلا ذلك بأنهم كذبوا بآياتنا وكانوا عنها غافلين والذين كذبوا بآياتنا ولقاء الآخرة حبطت أعمالهم هل يجزون إلا ما كانوا يعملون أيوبتين මහපොළව මත උඩඟු ලෙස හැසිරෙන අය මාගේ සංඥාවන් වලින් ඉවත් කරන්නෙමි. ඔවුන් සියලු සංඥාවන් දුටුවත් එය විශ්වාස නොකරති. ඔවුන් ඍජු මාර්ගයේ දුටුවත් එය එනම් ඍජු මාර්ගයක්සේ නොගණිති. ඔවුන් දුර්මාර්ගයේ දුටුවොත් එය තම මාර්ගයක් ලෙස කරගණිති. එසේ කරගනුයේ ඔවුන් අපගේ සංඥා ප්‍රතික්ෂේප කොට එය නොතකෝ නිසාය. අපගේ සංඥාවන් අසත්‍යයි සලකා පරලොවදී මුණ ගැසීම ප්‍රතික්ෂේප කළ අයගේ ක්‍රියාවන් නිෂ්ඵල බවට පත්විය. ඔවුන් කළ දෑට මිස ඔවුන්ට ඵල විපාක දෙනු ලබන්නේද? وَاتَّخَذَ قَوْمُ مُوسَى مِن بَعْدِهِ مِنْ حُلِيِّهِمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ أَلَمْ يَرَوْا أَنَّهُ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا اتَّخَذُوهُ وَكَانُوا ظَالِمِينَ وَلَمَّا سُقِطَ فِي أَيْدِيهِمْ وَرَأَوْا أَنَّهُمْ قَدْ ضَلُّوا قالوا لئن لم يرحمنا ربنا ويغفر لنا لنكونن من الخاسرين موسى නොසිටි කාලය තුල මූසාගේ ජනයා ඔවුන්ගේ ආවරණ වලින් ඇදහිම සඳහා තප්පුලන වසු පැටවකුගේ රූපයක් ලැබූහ. ඌ ඔවුන් සමග කතා නොකරන්නේ යයිද ඔවුන්ට කිසිම යහමගක් නොපෙන්වන්නේ යයිද ඔවුන් නුදුටුවද? නමුත් ඔවුහු ඇදහිමට ගත්වය. තවද ඔවුහු අපරාධකරුවෝ වූහ. නමුත් ඔවුහු තම ආත්ම මායා මෝහණයෙන් මිදී තමන් සැබවින්ම නොමග ගොස් ඇති බව දුටුකල්හි අපගේ පරමාධිපති ආනනි අප කෙරෙහි දයාන්විත නොවනවා නම් සහ අපට සමාව නොදෙනවා නම් සැබවින්ම අපි පරාජිතයින්ගෙන් වන්නෙමුයි. ඔවුහු කිවෝය. وَلَمَّا رَجَعَ مُوسَى إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ بِئْسَ مَا خَلَفْتُمُونِي مِنْ بَعْدِي أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ وَأَلْقَى الْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُ إِلَيْهِ قال ابن أم إن القوم استضعفوني وكادوا يقتلونني فلا تشمت بي الأعداء ولا تجعلني مع القوم الظالمين قال رب اغفر لي ولأخي وأدخلنا في رحمتك وأنت أرحم الراحمين موسى ඉතාමත් කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව සිය ජනයා වෙත පෙරලා පැමිණි කලෙහි මා නැති විට මගෙන් පසුව නුඹලා කළ දෑ ඉතා නපුරුය. නුඹලාගේ පරමාධිපතිගේ අනගෙන නුඹලා ඉක්මන් වූයේදැයි පැවසුවේය. තවද සෙල් පුවරුව විසිකොට තම සහෝදරයාගේ හිසෙන් අල්වා ඔහු තමා වෙත ඇදේය. තවද මූසාගේ සහෝදරයා වූ හාරෝන් මාගේ මවගේ පුත්‍රයාණනි මේ ජනයා මා දුබලයෙකු යැයි සිතූහ. තවද මා මරන්නට ඔවුහු තැත් කළහ. එබැවින් ඒ හේතුවෙන් මාගේ සතුරන්ට ප්‍රීතිවීමට ඉඩ නොතබව. තවද මා අපරාධකාරී ජනතාව සමග නොතබනුයි ඔහු කීවේය. පරමාධිපතියාණනි, මට සහ මාගේ සොහොයුරාට සමාව දෙනු මැනව. තවද නුඹගේ දයාලුභාවයෙහි අප ඇතුළු කරනු මැනව. තවද නුඹමය දයාලුවන්ගෙන් ඉතා දයාලුයයි ඔහු එනම් මුසා කීවේය. إن الذين اتخذوا العجل سينالهم غضب من ربهم وذلة في الحياة الدنيا وكذلك نجزي المفترين والذين عملوا السيئات ثم تابوا من بعدها وآمنوا ان ربك من بعدها لغفور رحيم ولما سكت عن موسى الغضب اخذ الالواح وفي نسختها هدى ورحمه للذين هم لربهم يرهبون. වසු පැටවා දෙවියෙකු වශයෙන් ගත් අය කෙරෙහි ඔවුන්ගේ පරමාධිපතිගෙන් උදහස හා මෙලොව ජීවිතයේදී නින්දාවද සැබවින්ම ඇතිවේ. මෙලෙසය බොරු ගොතන අයට අප පළ විපාක දෙන්නේ. නමුත් පාප ක්‍රියාවන් කර පසුව එයින් වැළකී ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළ අයට ඔවුන් කෙරෙහි සැබවින්ම නුඹගේ පරමාධිපති ඊට පසුවද අධික්ෂමාන්විතය, පරම දයාලුය. මූසාගේ උදහස සංසිඳුණු කලෙහි ඔහු සෙල්පුවරුව අතරගත්තේය. එහි ලිඛිත දේහි තමන්ගේ පරමාධිපතිට බියබැතිමත් අයට යහමගද ආශිර්වාදයට අන්තර්ගත විය. واختار موسى قومه 70 رجلا لميقاتنا فلما أخذتهم الرجفة قال رب لو شئت أهلكتهم من قبل وإياي أتهلكنا بما فعل السفهاء منا إن هي إلا فتنتك تضل بها من تشاء وتهدي من تشاء أنت ولينا فاغفر لنا وارحمنا وأنت خير الغافرين. එමෙන්ම අප විසින් නියම කෙරෙනු ස්ථානයට තමා සමග යාමට මූසාසිය ජනයාගෙන් 70 දෙනෙක් තෝරා ගත්තේය. තදබල භූමිකම්පාවක් ඔවුන් වෙලාගත් විට මාගේ පරමාධිපති ආනනි, නුඹ අභිමත වූවා නම් මීට පෙරම ඔවුන්වද මාවද විනාශ කරන්නේය. අපාතුරින් අඥානයින් කළ දෑ හේතු කොටගෙන නුඹ අපව විනාශ කරන්නේද? ඇත්තෙන්ම එය නුඹගේම පිරික්සුමක් මිස නැත. එයින් නුඹ අභිමත කළ අය අයහමඟ කරන්නේය. තවද නුඹට අභිමත වූ අය යහමඟ කරන්නේය. නුඹමය අපගේ ආරක්ෂකයා. එබැවින් අපට සමාව දෙනු මැනව. තවද අපට දයාලු වනු මැනව. නුඹ සමාව දෙන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයයි ඔහු එනම් මූසා කීවේය. واكتب لنا في هذه الدنيا حسنة وفي الآخرة إنا هدنا إليك قال عذابي أصيب به من أشاء ورحمتي وسعت كل شيء فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكَاةَ وَالَّذِينَ هُمْ بِآيَاتِنَا يُؤْمِنُونَ الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ الذي يجدونه مكتوبا عندهم في التوراة والإنجيل يأمرهم بالمعروف وينهاهم عن المنكر ويحل لهم الطيبات ويحرم عليهم الخبائث ويضع عنهم إصرهم والأغلال التي كانت عليهم فالذين آمنوا به وعزروه ونصروه واتبعوا النور الذي أنزل معه أولئك هم المفلحون තවද මෙලොවදී අපට යහපත් වන දේ නියම කරනු මැනව පරලොවදීද එසේම නියම කරනු මැනව සැබවින්ම අපි පසුතැවිලි වී නුඹ වෙත හැරෙන්නෙමුයි මුසා කීවේය එවිට මාගේ වද වේදනාව මට අභිමත වූවන් කෙරෙහිය පමුණුවන්නේ නමුත් මගේ දයාලුභාවය සියලු දේ කෙරෙහි ව්‍යාප්තය බිය බැතියන්ද සකාත් ගෙවන්නන්ද තවද අපගේ වදන් විශ්වාස කරන්නන්ද වූ අයට එය මා සලස්වන්නෙමි ඔහු එනම් අල්ලාහ් කීමේය මාගේ දයානුකම්පාව පිරිනමන ලද අයනම් තමන් ළඟ ඇති තවුරාත් සහ ඉන්ජීලෙහි සඳහන් කරනු ලැබ ඇති මේ උම්මි එනම් අකුරු ශාස්ත්‍රය නොදත් නබිවන මේ රසූල්වරයාව අනුගමනය කරන්නෝය. ඔහු යහපත් දෑ පිළිපදින ලෙස ඔවුන්ට අණ කරයි. තවද අයහපත් දෑයින් ඔවුන් වළක්වාලයි. තවද පිරිසිදු දේවල් ඔවුන්ට අනුමත කරයි. අපිරිසිදු දේවල් ඔවුන්ට තහනම් කරයි. ඔහු ඔවුන් මත පටවන ලද බරද ඔවුන් කෙරෙහි වූ විලංගුද පහ කරයි. එබැවින් ඔහු විශ්වාස කර ඔහුට ගෞරව කර ඔහුට උදව් කර ඔහු සමග පහළ වූ ආලෝකයේ අනුගමනය කරන්නා වූ ඔවුහුමය ජයග්‍රාහකයෝ قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ لَا إِلَهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ فآمنوا بالله ورسوله النبي الأمي الذي يؤمن بالله وكلماته واتبعوه لعلكم تهتدون ومن قوم موسى أمة يهدون بالحق وبه يعدلون جنيني සැබවින්ම මම නුඹලා සියල්ලන් වෙත අහස් හා මහ පොළොවේහි ආධිපති හිමි වූ අල්ලාහ්ගේ රසූල්වරයාය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ජීවය දෙන්නේය, මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරව. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අනපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස කරව. තවද නුඹලා ඔහු අනුගමනය කරව නුඹලා යහමග වනු පිණිසයයි නබි මුහම්මද් පවසව. මූසාගේ ජනතාව අතර සෙසන්ට සත්‍යයට මඟ පෙන්වා ඒ අනුව විනිශ්චය ඉටු කරන්නා වූ පිරිසක් සිටියහ. وقطعناهم اثنتي عشرة أسباطا أمما وأوحينا إلى موسى إذ استسقاه قومه أن اضرب بعصاك الحجر فانبجست منه اثنتا عشرة عينا قد علم كل أناس مشربهم وَظَلَّلْنَا عَلَيْهِمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْهِمُ الْمَنَّ وَالسَّلْوَى كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَكِنْ كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا وكلوا منها حيث شئتم وقولوا حطة وادخلوا الباب سجدا وادخلوا الباب سجدا نغفر لكم خطيئاتكم سنزيد المحسنين فبدل الذين ظلموا منهم قولا غير الذي قيل لهم فأرسلنا عليهم رجزا من السماء بما كانوا يظلمون අපි ඔවුන් ගෝත්‍ර 12කට බෙදා වෙනස් ජන සමාජයන් බවට පත් කළෙමු. ඔහුගේ ජනයා ඔහුගෙන් ජලයේ ඉල්ලා සිටි විට නුඹ නුඹගේ සැරෑටියෙන් ගල් පර්වතයට ගසනොයි. අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට වහාම එයින් උල්පත් 12ක් පැන නැගුණි. සියලු ජනයින් තම ජලය පානය කරන ස්ථානය ඉතා හොඳින් දැනගත්ෝය. තවද ඔවුන් වෙත වලාකුළ ආවරණයක් කළෙමු. තවද නුඹලාට අපි දුන් දෑයින් හොඳ දෑ අනුභව කරනුයි අපි ඔවුන්ට මන්නු සල්වා දිව්‍ය ආහාර පහල කරෙමු. ඔවුහු අපට අපරාධ නොකළාහුය. එහෙත් ඔවුහු තමන්ටම අපරාධ කරගත්තෝ වූහ. තවද මේ නගරයේ වාසය කරව. තවද නුඹලාට රිසි පරිදි එයින් අනුභව කරව. තවද හිත්තතුන් කියා සුජූද් එනම් නලල බිම තබා නමස්කාර කරමින් එහි වාසල් දොරටුවෙන් ප්‍රවේශවව්. අපි නුඹලාට නුඹලාගේ වැරදිවලට සමාව දෙන්නෙමු. යහපත සිදු කරන්නන්ට තිලින වැඩි කරමුයි ඔවුන්ට කියන ලද අවස්ථාව සිහිපත් කරව. නමුත් ඔවුන් අතුරින් වරදට නැඹුරු අය තමන්ට කියනු ලැබූ වචනය වෙනුවට වෙනත් වචනයක් යොදාගතහ. එබැවින් ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කරමින් සිටි වැරදි නිසා අපි ඔවුනට අහසින් දඩුවමක් පහල කළෙමු. وَاسْأَلْهُمْ عَنِ الْقَرْيَةِ الَّتِي كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ يَعْدُونَ فِي السَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ لَا تَأْتِيهِمْ كَذَلِكَ نَبْلُوهُمْ بما كانوا يفسقون وإذ قالت أمة منهم لم تعظون قوما الله مهلكهم أو معذبهم عذابا شديدا قالوا معذرة إلى ربكم ولعلهم يتقون فلما نسوا ما ذكروا به أنجينا الذين ينهون عن السوء وأخذنا الذين ظلموا بعذاب بئيس بما كانوا يفسقون فلما عتوا عما نهوا عنه قلنا لهم كونوا قردة خاسئين තවද මුහුදු වෙරළ අසල පිහිටා තිබූ ග්‍රාමයේ ගෙන ඔවුන් මූසාගේ ජනයාගෙන් විමසනු. එහි ජීවත් වූ වැසියන් සබත් එනම් සෙනසුරාදා දිනේදී දේව නීතිය කඩකිරීම ගැන ඔවුන්ට මතක් කර දෙව්. ඔවුන්ගේ සෙනසුරාදා දිනෙහි ඔවුන්ගේ මත්සයෝ මුහුද මතුපිට දිස්වි ඔවුන් වෙත බහුලව පැමිණෙති. නමුත් ඔවුන්ගේ සෙනසුරාදා නොවන අන්දිනවල එසේ එම මත්සයෝ ඔවුන් වෙත නොපැමිණෙති. ඔවුන් පාප ක්‍රියාවන් කරමින් සිටි බැවින් අපි ඔවුන් මෙසේ පරීක්ෂා කළෙමු. අල්ලාහ් ඔවුන් විනාශ කිරීමට හෝ ඔවුන්ට දැඩි ලෙස දඩුවම් කිරීමට ඉතා ආසන්න පිරිසකට නුඹලා අනුශාසනා කරන්නේ ඇයිදැයි ඔවුන් එනම් ඊශ්‍රායෙල් වරුන් අතුරින් සමූහයක් ඇසූහ. එවිට නුඹලාගේ පරමාධිපති ඉදිරිපිට වරදින් අප මිදෙනු පිණිසත් ඔවුන් අල්ලාහ්ට අකීකරු වීමෙන් වැළකීම පිණිසත් යයි අනුශාසනා කරන ඔවුහු කීහ. මෙයද සිහියට නගව. ඔවුන්ට සිහිපත් කරනු ලැබූ දෑ ඔවුන් අමතක කළ විට ඔවුන් අතුරින් නපුරෙන් වළක්වන අය අපි ගලවා ගත්තෙමු. තවද වරද කළ අය ඔවුන් පව්කම් කළ හේන් දැඩි දඩුවමින් හසු කළෙමු. නමුත් ඔවුන්ට තහනම් කරන ලද දෑ ඔවුන් උල්ලංඝනය කළ කලෙහි නුඹලා වානරයන් වී නීචයන් බවට පත්වනුයි අපි ඔවුන්ට කියවෙමු. وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَى يَوْمِ الْقِيَامَةِ مَنْ يَسُومُهُمْ سُوءَ الْعَذَابِ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا منهم الصالحون ومنهم دون ذلك وبلوناهم بالحسنات والسيئات لعلهم يرجعون نبي محمد තවද කියාමත් දිනේ දක්වා ඔවුන්ට දැඩි දුක් වේදනා දෙනවුන් පත් කරන්නෙමුයි. නුඹගේ පරමාධිපති දැන් වූ බව සිහියට නගව. සැබවින්ම නුඹගේ පරමාධිපති දඩුවම් දීම කෙරෙහි අප්‍රමාණය. තවද සැබවින්ම ඔහු ක්ෂමාශීලීය අසමසම දයාලුය. තවද අපි ඔවුන් මහ පොළොවේහි විවිධ උම්මත් එනම් ජන සමාජයන් බවට වෙන් කළෙමු. ඔවුන් අතුරින් ඇතමෙකු යහපත් වූ අතර ඔවුන් අතුරින් ඇතමෙකු එසේ නොවීය. ඔවුන් ආපසු නිවැරදි මගට පැමිණෙන පිණිස අපි ඔවුන් හොඳ දෙයින්ද නරක දෙයින්ද පිරික්සුවෙමු. فخلف من بعدهم خلف ورثوا الكتاب يأخذون عرض هذا الأدنى ويقولون سيغفر لنا وإن يأتهم عرض مثله يأخذوه ألم يؤخذ عليهم ميثاق الكتاب ألا يقولوا على الله إلا الحق ودرسوا ما فيه والدار الآخرة خير للذين يتقون أفلا تعقلون والذين يمسكون بالكتاب وأقاموا الصلاة إنا لا نضيع أجر المصلحين وَإِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُ ظُلَّةٌ وَظَنُّوا أَنَّهُ وَاقِعٌ بِهِمْ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ مِمَ أَدَمَ جِيْوِتِي نِسَرُدَيَ أَتْبَاتْ كَرَجِنَ එයට අපට සමා කරනු ලැබෙනු ඇතැයි කියන ග්‍රන්ථයට හිමිකම් ලැබූ නපුරු පරම්පරාවක් ඔවුන්ගෙන් පසුව ආහ. ඔවුන් හමුවේ තවත් ඊට සමාන ලෞකික දේ පැමිණියහොත් ඒවාද ඔවුහු දැහැගනිති. සත්‍යය හැර වෙන කිසිම දෙයක් ඔවුන් අල්ලාහට ආරෝපණය නොකළ යුතු බවට ධර්ම ග්‍රන්ථය මගින් ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් නොගන්නා ලද්දේද? තවද ඔවුහු එහි පවතින දෑ අධ්‍යයනය කළහ. අල්ලාහ් කෙරෙහි බියබැතිමත් වන්නවුන්ට පරලොව නිවහන ඉතා හොඳය. නුඹලා අවබෝධ කර නොගන්නේද? ධර්ම ග්‍රන්ථය එනම් අල් කුර්ආනය තදින්ම පිළිපදිමින් සලාතේ තහවුරු කරන යහපත් අයගේ තිලින. සැබවින්ම අපි නිෂ්ඵල නොකරමු. අපි ඔවුන්ට එනම් ඊශ්‍රායෙල් දරුවන්ට ඉහලින් පර්වතය ඔසවා එය කුඩයක් මෙන් විහිදුවෙමු. එවිට එය තමන් හිස මත වැටිතැයි ඔවුන් සිතූ අවස්ථාව සිහිපත් කරව. තවද අප නුඹලාට දුන් දෑ එනම් ධර්මය තදින් ග්‍රහණය කරගනිව්. තවද එහි ඇති කරුණු සිතෙහි තබා ගනිව්. නුඹලා වැරදි මාර්ගයෙන් වැළකෙනු පිණිසයයි ඔවුන්ට කියවෙමු. وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰ أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَىٰ شَهِدْنَا أَن تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كنا عن هذا غافلين أو تقولوا إنما أشرك آباؤنا من قبل وكنا ذرية من بعدهم أفتهلكنا بما فعل المبطلون وكذلك نفصل الآيات ولعلهم يرجعون واتل عليهم نبأ الذي آتيناه آياتنا فانسلخ منها فأتبعه الشيطان فكان من الغاوين نبي محمد ميادة سيحبات كراو නුඹේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගේ කොඳු නාරතියෙන් ඔවුන්ගේ පරපුර පිට කරමින් ඔවුන් Taman කෙරෙහිම සාක්ෂි දැරීමට සලස්වමින් මා නුඹලාගේ පරමාධිපති නොවේදයි විමසුවේය. එවිට ඔව්හු එසේය. ඔබ මෙය අපගේ පරමාධිපති වන්නේයයි අපි සාක්ෂි දරමුයි පැවසූහ. අප මේ පිළිබඳව නොදැන සිටිමුයි. කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටවන දිනේ නුඹලා නොකියනු පිණිස අපි මෙසේ කළෙමු. එසේ නැතිනම් මීට පෙර අපගේ මුතුන් මිත්තෝ ශිරක් එනම් ආදේශය සිදු කළහ. අපි ඔවුන්ට දාව උපන් පරපුරයි. එබැවින් වැරදි කළවුන් කළ පව්වලට නුඹ අපට දඩුවම් කරනවාදැයි නුඹලා නොකියනු පිණිස අපි මෙසේ කළෙමු. ඔවුන් ආපසු යහමගට පැමිණීම පිණිස අපි මෙසේ සංඥාවන් පැහැදිලි කරන්නෙමු. තවද නබි මුහම්මද් අපගේ සංඥාවන් අප ඔහුට පිරිනමන ලද ඔවුන් ආපසු යහමගට පැමිණීම පිණිස අපි මෙසේ සංඥාවන් පැහැදිලි කරන්නෙමු. තවද නබි මුහම්මද් අපගේ සංඥාවන් අප ඔහුට පිරිනමන ලද අයගේ වෘතාන්තය ඔවුන්ට කියපාන්. ඔහු එයින් එනම් පිළිපැදීමෙන් බැහැරවිය. අනතුරුව ෂයිතන් ඔහු පසුපස ලුහුබැද්දේය. එබැවින් ඔහු නොමග ගියවුන්ගෙන් කෙනෙකු විය. ولو شئنا لرفعناه بها ولكنه أخلد إلى الأرض واتبع هواه فمثله كمثل الكلب إن تحمل عليه يلهث أو تتركه يلهث ذلك مثل القوم الذين كذبوا بآياتنا فقصص القصص لعلهم يتفكرون ساء مثلا القوم الذين كذبوا بآياتنا وأنفسهم كانوا يظلمون من يهد الله فهو المهتدي ومن يضلل فأولئك هم الخاسرون අපට අබිමත වූයේ නම් අපට ඔහු එමගින් උසස් තත්වයට පත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු මහ පොළව එනම් ලෞකික ජීවිතයට ගැලී තම ආශාවන් අනුගමනය කළේය. ඒ නිසා ඔහු සඳහා වූ උපමාව සුනකයෙක්ගේ උපමාවට සමානය. නුඹ ඌ පළවා දැමුවත් ඌ දිව එළියට ඇද නමයි. නුඹ ඌ අතහැර දැමුවත් ඌ දිව එළියට ඇද නමයි. අපගේ සංඥාවන් බොරුයයි කියන ජනයාගේ උපමාවද මේවන්නේය. එබැවින් ඔවුන් මෙනෙහි කරනු පිණිස පෙර ඌවන්ගේ කථාන්තරය ඔවුනට කියාපානු. අපගේ සංඥාවන් බොරුයයි කියමින් තමන්ටම අපරාධ කරගත් ජනතාවගේ නිදසුන ඉතා නපුරුය. අල්ලාහ් කවරෙකුට යහමඟ පෙන්වන්නේද? ඔහුමය යහමග වූ තැනතා. තවද ඔහු කවරෙකු නොමග යවන්නේද? ඔහුමය පරාජිත වන්නෝ. وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا أولئك كالأنعام بل هم أضل أولئك هم الغافلون ولله الأسماء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ وَمِمَّنْ خَلَقْنَا أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ සැබවින්ම අපි ජින්වරුන්ගෙන් හා මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් නිරය සඳහාම ඇති කළෙමු. ඔවුනට හෘදයක් නැත. නමුත් එමගින් ඔවුහු අවබෝධ කර නොගනිති. ඔවුනට දැස් ඇත. නමුත් එමගින් ඔවුහු අවධානය නොබලති. ඔවුනට සවන් නැත. නමුත් ඔවුහු එමගින් ශ්‍රවණය නොකරති. ඔවුහු ගව මහේෂාදීන් එනම් තිරසනුන් මෙනි නැත. ඔහු ඒටත් වඩා නොමගෙහිය. නොතැකූ අය ඔවුහුමය. අල්ලාහට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් ඔහුව එම අලංකාර නාමවලින් ආමන්ත්‍රණය කරව. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිව්. ඔවුන් කරමින් සිටි දෑහි පලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත. අප මවා ඇති අය අතර සත්‍යයෙන් මඟ පෙන්වන සමූහයක් සිටිති. තවද ඔවුහු එමගින් යුක්තිය ඉටු කරති. والذين كذبوا بآياتنا سنستدرجهم من حيث لا يعلمون وأملي لهم إن كيدي متين أولم يتفكروا ما بصاحبهم من جنة إن هو إلا نذير مبين أولم ينظروا في ملكوت السماوات والأرض وما خلق الله من شيء وأن عسى أن يكون قد اقترب أجلهم فبأي حديث بعده يؤمنون من يضلل الله فلا هادي له ويذرهم في طغيانهم يعمهون අපගේ සංඥාවන් බුරියයි සලකන අය සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා මාර්ගයෙන් අපි අනුක්‍රමයෙන් ඔවුන් ඔවුන්ගේ විනාශයට ගෙන යන්නෙමු. තවද මේ සඳහා මම ඔවුන් පමා කරවන්නෙමි. සැබවින්ම මාගේ උපాయ ශක්තිමත්ය. ඔවුන්ගේ සහායකයා එනම් නබි මුහම්මද් කෙරෙහි උමතු බවක් නැති බව ඔවුහු කල්පනා නොකළෙහිද? ඔහු පැහැදිලි අනතුරු අඟවන්නෙක් පමණි. ඔවුහු අහසෙහි සහ මහ පොළොවේහි ක්‍රියාකාරීත්වය ගැනද, අල්ලා නිර්මාණය කළ දෑ ගැනද, ඔවුන්ගේ අවසාන කාලය ළඟා වී ඇතැයි යන්න ගැනද කල්පනා නොකළෙහිද? රසූල්වරයාගේ අනතුරු ඇඟවීමෙන් පසුව කවර වදනක් ඔවුහු විශ්වාස කරන්නෙහිද? අල්ලාහ් කවරෙකු නොමග යවන්නේද? ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ බලවත් අකීකරුකම නිසා ඔවුනට තමන්ගේ ගර්වයෙහි අන්ධ ලෙස සැරිසරන්නට ඔහු එනම් අල්ලාහ් ඔවුනට ඉඩහරින්නේය. يسألونك عن الساعة أيان مرساها قل إنما علمها عند ربي لا يجليها لوقتها إلا هو ثقلت في السماوات والأرض لا تأتيكم إلا بغتة يسألونك كأنك حفي عنها قل إنما علمها عند الله ولكن أكثر الناس لا يعلمون قل لا أملك لنفسي نفعا ولا ضرا إلا ما شاء الله ولو كنت أعلم الغيب لاستكثرت من الخير وما مسني السوء إن أنا إلا نذير وبشير لقوم يؤمنون නබි මුහම්මද් මලවුන් කෙරෙන් නැගිටවන අන්තිම දිනේ එළඹෙන්නේ කවදාද? ඒ ජනයා නුඹෙන් අසති. ඒ පිළිබඳව දැනුම ඇත්තේ මාගේ පරමාධිපතිට පමණි. එය සිදුවන නිසි කාලය ඔහු හැර අන් කවරෙකුට හෝ හෙළිදරව් කිරීමට නොහැකිය. එය එනම් සිදුවන කාලය අහස්වලට සහ මහ පොළොවට ඉතා තදින් බලපායි. ක්ෂණිකයෙන් මිස එය නුඹලා වෙත නොපෙමිණෙන්නේ යයි පවසව්. නුඹ ඒ ගැන ස්ථිරව දන්නෙකු මෙන් නුඹගෙන් ඔවුහු අසති. සැබවින්ම ඒ පිළිබඳව ඥානය අල්ලාහ් වෙතමය. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිති. නබි මුහම්මද් පවසව්. අල්ලාහ් අභිමත වූ දෑ මිස මාහට කිසිඳු යහපතක් කරගැනීමටවත් අයහපතක් කරගැනීමටවත් මට ශක්තිය නොමැත. ගුප්ත දේ පිළිබඳව ඥානය මට තිබුණා නම් බොහෝ ප්‍රතිලාභයන් මට සලසා ගන්නට තිබුණි. තවද මට කිසිඳු හානියක් සිදු නොවීමටද ඉඩ තිබුණි. මා හුදෙක්ම අනතුරු අඟවන්නෙකුද, විශ්වාස කරන ජනයාට සුභාරංචිය ගෙන එන්නෙකුද පමණකි. නබි මුහම්මද් පවසව්. හුවල්ලදී ඛලකකුම් මින් නෆ්සින් වාහිදතින් වජඅල මින්හා وجعل منها زوجها ليسكن إليها فلما تغشاها حملت حملا خفيفا فمرت به فلما أثقلت دعوا الله ربهما لئن آتيتنا صالحا لنكونن من الشاكرين فلما آتاهما صالحا جعلا له شركاء فيما آتاهما فتعالى الله عما يشركون أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَا أَنفُسَهُمْ يَنصُرُونَ එකම ආත්මයකින් නුඹලා මැව්වේ ඔහුමය. තවද ඔහුට එනම් ආත්මයට ඇය සමග ශාන්ත ජීවිතයක් ගත කළ හැකි වීම සඳහා එම ආත්මයාගෙන් තම සහකාරිය බිහි කළේය. ඔහු ඇය වැසූ කලෙහි ඇය සැහැල්ලු බරක් දැරුවාය. එය දරා ගනිමින් ඇය සැරිසරුවාය. නමුත් එය ඇයට බරක් ලෙස පත් වූ විට, නුඹ අපට යහපත් දරුවෙකු ලබා දෙන්නේ නම් අපි නුඹට ගුණගරුක වන්නන්ගෙන් වෙමුයි. ඒ දෙදෙනාගේ පරමාධිපති වූ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. නමුත් අල්ලාහ් ඒ දෙදෙනාට යහපත් දරුවෙකු දුන් කලෙහි ඔවුන් දෙදෙනා ඒ දෙදෙනාට ඔහු දුන් දෑහි ඔහුට සමානයන් ආදේශ කළහ. නමුත් ඔවුන් ආදේශ තබන දෙයින් අල්ලාහ් ඉතා උසස්ය. කිසිම දෙයක් නොමවන තමන් පවා මවනු ලැබුවන් වන දෑ ඔවුහු අල්ලාහ්ට සමානයන් ලෙස ආදේශ කරන්නෙහිද? තවද එම සමානයන් තමන්ට ආදේශ කරන්නා වූ ඔවුනට කිසිදු උපකාරයක් කළ නොහැකිය. තවද ඔවුනට තමන්ටද උපකාරයක් කළ නොහැකිය. وَإِن تَدْعُوهُمْ إِلَى الْهُدَى لَا يَتَّبِعُوكُمْ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنْتُمْ صَامِتُونَ إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ عباد أمثالكم فادعوهم فليستجيبوا لكم إن كنتم صادقين ألهم أرجل يمشون بها أم لهم أيدي يبطشون بها أم لهم أعين يبصرون بها أم لهم آذان يسمعون بها قل ادعوا شركاءكم ثم كيدون فلا تنظرون إن وراء وليي الله الذي نزل الكتاب وهو يتولى الصالحين නුඹලා ඔවුන් නිවැරදි මාර්ගය කරා කැඳ වූවත් ආරාධනය කළත් ඔවුහු නුඹලා අනුගමනය නොකරති. නුඹලා ඔවුන් කැඳ වූවත් ආරාධනය කළත් නිහඬව සිටියත් නුඹලාට ලැබෙන ප්‍රතිඵලය සමානය. අල්ලාහ හැර නුඹලා කැඳවන ප්‍රාර්ථනා කරන අය සැබවින්ම නුඹලා වැනි ගැත්තෝය. එනිසා නුඹලා ඔවුන්ට ප්‍රාර්ථනා කර බලව්. නුඹලා ඔවුන් පිළිබඳව තබා ඇති විශ්වාසය සත්‍ය නම් ඔවුන් නුඹලාගේ ප්‍රාර්ථනාවන්ට පිළිතුරු දෙනු ඇත. ඔවුන්ට එමගින් ඇවිදීමට පාද තිබේද? නැතහොත් ඔවුන්ට එමගින් ඇල්ලීමට අත් තිබේද? නැතහොත් ඔවුන්ට එමගින් බැලීමට ඇස් තිබේද? නැතහොත් ඔවුන්ට එමගින් ශ්‍රවණය කිරීමට කන් තිබේද? නුඹලා අල්ලාහට සමාන කළ නුඹලාගේ හවුල්කරුවන් කැඳවව්. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරව්. මට කිසිම අවකාශයක් නොදෙනුයි නබි මුහම්මද් ඔවුන්ට පවසව. සැබවින්ම මාගේ ආරක්ෂකයා මෙම ධර්ම ග්‍රන්ථය පහල කළ අල්ලාහම වේ. තවද යහපත් දැහැමියන් ආරක්ෂා කරන්නේ ඔහුමය. والذين تدعون من دونه لا يستطيعون نصركم لا يستطيعون نصركم ولا أنفسهم ينصرون وإن تدعوهم إلى الهدى لا يسمعوا وتراهم ينظرون إليك وهم لا يبصرون خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ නුඹලා ඔහු හැර කැඳවන ප්‍රාර්ථනා කරන අයට නුඹලාට උපකාර කිරීමට නොපුළුවන්. තවද ඔවුන්ට තමන්ටද පවා කිසිදු උපකාරයක් කරගත නොහැකිය. එපමණක් නොවේ. නුඹ ඔවුන් යහමගට කැඳ වූවත් ඔවුන් එය ශ්‍රවණය නොකරති. ඔවුන් නුඹ දෙස බලා සිටිතැයි නුඹ සිතුවත් සැබවින්ම ඔවුහු කිසිවක් නොදකිති. නබි මුහම්මද් සමාව දීම යොදා ගනිව්. යහපත් දේ පතුරවව්. අඥානයින්ගෙන් වැළකී සිටියු. وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ إن الذين اتقوا إذا مسهم طائف من الشيطان تذكروا فإذا هم مبصرون وإخوانهم يمدونهم في الغي ثم لا يقصرون وإذا لم تأتهم بآية قالوا لولا اجتبيتها قل إنما أتبع ما يوحى إلي من ربي هذا بصائر من ربكم وهدى ورحمة لقوم يؤمنون ෂයිතන්ගේ පෙළඹවීමක් නුඹව ඇවිස්සුවහොත් එවිට නුඹ අල්ලාහගෙන් ආරක්ෂාව පතව්. සැබවින්ම ඔහු එනම් අල්ලාහ සර්ව ශ්‍රාවකය සර්වඥානීය. සැබවින්ම බියභක්තිකයින්ට නපුරු පෙළඹවීමක් ඇතිවුවහොත් ඔහු වහා විමසිලිමත් වෙති. එවිට ඔහු ගතයුතු හරිමඟ දකින්නෝය. ඔවුන්ගේ එනම් ෂයිතන්ගේ සහෝදරයින්ව නම් ෂයිතන් හෝ ඔවුන් වැරදි මාර්ගයේ ගැඹුරටම ගෙන ඇති. තවද එම ප්‍රයත්නය සැහැල්ලු නොකරති. නබි මුහම්මද් නුඹ ඔවුන්ට සංඥාවක් නොගිනා විට නුඹ වෙනුවෙන් සංඥාවක් එනම් ප්‍රාතිහාර්යක් තෝරාගත යුතු නොවේදැයි ඔවුහු විමසති. මා අනුගමනය කරනුයේ මාගේ පරමාධිපතිගෙන් මට පහල කරන ලද දෑ පමණකි. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි කිරීමය. තවද විශ්වාස කරන ජනයින්ට يَهَمَّغَدَ دَيَالُ بَاوَيْدَ وَيَيْ طَوْسَاو وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ وَاذْكُر رَّبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ ودون الجهر من القول بالغدو والآصال ولا تكن من الغافلين إن الذين عند ربك لا يستكبرون عن عبادته ويسبحونه وله يسجدون القرآن පාරායන කරනු ලැබුවොත් ඒට නුඹලා සවන් යොමු කරව. තවද නිහඬව සිටියු. එමගින් නුඹලාට දයාවේ ආශිර්වාදය ලැබිය හැකිය. නබි මුහම්මද් නුඹගේ හද පත්ලෙන්ම අවනතභාවයෙන් හා බියෙන්ද හඬ නොනංවා උදය හා සවස නුඹේ පරමාධිපතිව සිහිපත් කරව. නොතැකුවන්ගෙන් කෙනෙකු නොවව්. නුඹගේ පරමාධිපති වෙත ආසන්නව සිටින අය ඔහුට නමස්කාර කිරීමෙන් උඩඟු නොවෙති. ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහුටම සුජූද් එනම් සිරස නමා නමස්කාර කරති.